සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්ද නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස හොඳයි නදනාටම තෙරුවන් සරණ පතමින් අද අපි සතිපතා සිද්ධ කරන ධර්ම සාකච්ඡාව සිදු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද කලින් මේ එහෙමත් දාලා සූදානම් කරලා තියෝනේ. ඇවිල්ලා එළාම එකක් තියලා නිදාගත්තා මට හුඟක් නිින්ද ගියා. මේ ඇත්තම පහුවෙඩි ගියම හරිය මහන්සි මේ පන්ති වලට කරලා ගත්තා. හුඟක් මහන්සි අද ගිහිල්ලා ආවේ ඇත්තෙම මේ ටිකේම දැන් අන්තිම සුමානනේ දැන් වැඩ හුඟක් එකට දීලා පාඩම් කරන්න ඒවා තිබුණ මේ ඉතින් ඒ නිසා ටිකක් මේ හොඳයි අද අපි ඇත්තෙම කතා කරන්නේ බොහොම රසවත් මාතෘකාවක් ඒක අපි පොඩ්ඩක් ටිකක් සාකච්ඡා කරා සුප්පාවාසා සූත්‍රය ඇත්තෙම මේ සුප්පාවාසාව කියන්නේ බුදු සමයේ හිටිය සුවිශේෂ කෙනෙක් මේ එයා බොහොම ධර්මයේ ප්‍රගුණ කරපු කෙනෙක් සුප්පාවාසාව කියලා කියන්නේ බොහොම මේ කතා කළ යුතු මාතාවක් මේ හා කවුද කියලා අපි දන්නවා ටිකක් කතා කරලා පස්සේ අපිට පුරුදු කෙනෙක් නපුරුදු කෙනෙක් නෙවෙයි. ඉතින් මේ සුප්පාවාසාවට සුවිශේෂ දෙයක් සිද්ධ වුණා. ඇයි හිටියේ මේ බුදුහාමුදුරුව වැඩ සිටිය කාලේ හිටිය කෙනෙක් කුණ්ඩියා කියන නගරයේහි කුණ්ඩියා දාන කියන වනයේ තමයි එකල බුදුහාමුදුරුව හිටියේ. ඒ සමීපයේ තමයි සුප්පාවාසාව තිබෙන්නේ. එතකොට සුප්පාවාසාව දරුවෙක් බිහි කරන්න මව කුසේ තියාගෙන බොහොම දිග කාලයක් හිටපු කෙනෙක්. දැන් කාලනම් කෙනෙකුට ඒක හිතා ගන්නත් අමාරුයි. අවුරුදු 7ක් දරුවා ඉඳලා තියෙන කුසේ. අවුරුදු 7කුත් දවස් 7ක් ඒක තමයි කියන්නේ. මේක සුවිශේෂී දෙයක් විදිහට සලකනවා. ඉතින් ලොකු වේදනාවක්ම ඇවිල්ලා නැහැ. නමුත් ඉතින් අන්තිම කාලේ මේ ටිකක් දවස් 7ක් විතර වේදනාවෙන් ඉඳලා තියෙනවා. ඉතින් මේ කුමාරය මේ දරුවා කුසේ ඉන්න කාලේ ඇයට එන වේදනාවල් ඇය දුරු කරගත්තේ කොහොමද කියලා තමයි මේ සූත්‍රයෙන් කියන්නේ. මේ සූත්‍රයෙන් කියනවා කුසට වේදනාවක් එනකොට සුප්පාසාව කියනවා හිතනවා මෙවැනි දුක් දුරු කරන්න නේද බුදුවරයෙක් ලෝකෙට ධර්ම දේශනා කළේ කියලා. ඒක තමයි හිතන්නේ අය වේදනාවක් එනකොට. ඒ වගේම මෙබඳු දුක් දුරු කිරීම සඳහා නේද මේ ස්වාමීන් වහන්සේලා බණ භාවනා කරන්නේ. ඒ වගේම මෙබඳු දුක් නැති තැනක් නේද නිවන කියලා කියන්නේ කියලා මම හිතනවා. ඒ කියන්නේ තනිකරම අය සාන්තිය, නිරෝගීතාවයේ දුක දුරු කිරීම බලාපොරොත්තුනේ තෙරුවන් සිහිගල්ලා. මේක තමයි සුවිශේෂත්වය. දැන් ඇත්තෙම අපේ ලෝකය වෙන්න ඕන මෙන්න මේ කෙරුවන. අපේ ජීවිතයට එන කරදරවලදී, සිත් වේදනාවලදී වැඩිපුර වාර ගානක් දිනපතාම අපට බුදුහාමුදුරුව සිහි වෙන්නට ඕන. බුදුහාමුදුරන්ගේ ධර්මයේ සිහි වෙන්නට ඕන. බුදුහාමුදුරන්ගේ මඟ අනුගමනය කරපු ස්වාමින් වහන්සේලාගේ ගුණ සිහි වෙන්නට ඕන. එහෙම සිහි වෙන්න අපට අර හිතට එන වේදනාව අඩු වෙනවා. එතකොට ඒත් එක්ක අපට ලොකු සතුටක් එනවා. අර සතුට ඒ සතුට නැති වෙනකොට තමයි අපට ජීවිතේ පොඩි පොඩි දේවල් මහා දුක් පීඩා වෙන්නේ. දරුවන්ට වෙච්ච දෙයක් හරි නැත්නම් කවුරු හරි බැනපු එකක් හරි අතපසු වීමක් හරි ඒව තමයි ජීවිතේ වැඩිපුරම අපි කතා කරන්නේ නේ. දැනට අපේ ලෝකේ ඒක. නමුත් හරියට අපි බුදුහාඳුරගේ ගුණ හඳුනාගත්තා නම් ඒ දහම අපේ ජීවිතේට යලි යලිත් එනවනම් අවශෝෂණය වෙනවනම් ඇබ්සෝ වෙනවනම් එතකොට ලක්ෂණය තමයි අපට අර අනිත් පොඩි පොඩි දේවල් එච්චර හිතෙන්නේ නැහැ. ප්‍රශ්නයක් වුණාම ඉක්මනට මේ ආනාප කළ දානවා. අමතක කළ දානවා. කෙනෙකුගෙන් ඒ චතමස් වීමක් අපේ ඇතුළේ හිතන්නේ නැහැ. මොකද ඒව හිතන හිතන අපේ හිත අපිරිසුදු වෙන්නේ. ඇතැම් විට කරපුගෙන අයක කල්ලා ඉවරයි. නමුත් අපි ඒ කල්ලාගෙන අපි හිතින් දුක් විඳිනවාවලා මෙහෙම කළා නේද කිය කී අපි ඇතැම් විට රැස් වෙවි කතා කරනවා. එයාට අඩුවක් වුණත් එයාට මූණට කියන එකක් කියන එක වෙනම දෙයක්. නමුත් ඒව දිගින් දිගටම අපේ හිතේ තියාගන්න ගියාම අපේ හිතේ චිත්තපීඩා වෙන්නේ. අපි නිකන් මේ මෙච්චර මහන්සියල දුක් විඳලා ඉරක් ආරක්ෂා කරලා ඉගෙන ගියාගෙන දුක් විඳින්න ඕනේ නැහැ එතෙම. අපි මානසික පීඩාව විඳින්න ඕනේ නැහැ. අපට ඒක තේරුම් ගත්තොත් අපට ඒක හරියට මැනේජ් කරලා අපට ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඇත්තෙන්ම මේකට තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. දැන් බුදුදහමේ තියෙන කාරණා වලින් ඉතාම වැදගත් දෙයක් තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අපිට දුක් ඇති නොවන විදියට සිටිය යුතු ක්‍රමය. අපි ඇත්තම පන්තිදී මේට කලින් සාකච්ඡා කරලා තියෙන එක. මොකද ඉංග්‍රීසියෙන් කියනවා වයිස් රිෆ්ලෙක්ෂන් කියලා. නැත්නම් වයිස් ඉන්වෙස්ටිගේෂන් කියලාත් කියන්න පුළුවන්. යමක් දැස නුවණින් බලන ආකාරය. නුවණින් බලනවයි කියන්නේ අපට දුකක් ඇති නොවන ක්‍රමයට බැලීම. අපිට දුකක් ඇති නොවන ක්‍රමයට බලන එකයි යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. වෙනත් විදියකින් කියනවා නම් හිතට අකුසල් නොයන විදියට යමක් දැස බැලීම. ඒකයි යෝනිසෝමනසිකාරය කියන්නේ. උදාහරණයක් හැටියට අපි ගත්තොතින් කාගෙන් හරි අඩුපාඩුවක් වුණයි කියමු. කාගෙන් හරි අඩුපාඩුවක් වෙච්ච වෙලාවට අපිට ඕන්නම් මෙයා මේ වැරද්ද කළා කිය කිය හිත හිත කවුරුත් එක්ක කතා කර කර හිත අපිට සුදු කරගන්නත් පුළුවන්. නැත්තම් අපිට හිතන්න පුළුවන් අනේ මේ මිනිස්සු අහිංසකයෙක්, මෙයාගේ මේ අඩුපාඩුව හදාගන්න බැරි කෙනෙක්, ඒ නිසා මෙහෙම වුණේ. නැත්තම් මේ මිනිහට මේ මානසික රෝගයක් මේකයි. නැත්තම් මේ මිනිහයා මේක මේ සසර පුරුදු කරපු ආපු දුර්ගුණයක් මේකයි මිනිහයටම පාලනය කරන්න බැරි. ඇත්තෙම මෙහෙන සමහර අය තියෙනවා එහෙම. අපි අවවාද දීලා තිනෝ පැය 6 7 එක දිගට. සමහර අයට සමහර අය අඩුපාඩු වලට. නම් කියන්න හොඳ නෑ. ඒත් සමහර අය වරද හදාගන්නේ. අපට පුදුම හිතෙන ධර්මයක් දන්නවා, අධ්‍යාපනයක් ලැබලා තියෙනවා, සල්ලිත් තියෙනවා. දෙමාපියොත් හොඳයි. හොඳට දෙයක් ශ්‍රණිකව මතකක් තියෙනවා. ඔක්කොම තිබෙද්දී සමහර අඩුපාඩු මේ පොඩි අඩුපාඩුකම්. ඇත්තම කිව්වොත් මේ කෑම බීම ගැන ලොකු දෙයක් නෙවෙයි. පැය 6 7 එක දිගට කියන්න පුළුවන් උපරිම අවවාදයක දීලා තියෙනවා. ඒ දීලත් මේ වරද හදාගන්නේ. අන්තිමටම තේරෙන දෙයක් තමයි මේක වෙන්නේ මේ කර්ම දෝෂයක්. නිකන් නෙවෙයි ඇත්තෙම. කර්ම දෝෂය මොකක්ද දන්නවද? කර්ම දෝෂය තමයි අපකීර්තිය කියන කර්ම දෝෂය. ඒ කියන්නේ ඒකට හේතුව තමයි අපේ ජීවිතයේ වටිනාම දේ තමයි කීර්තිය කියන එක. කීර්තිය තමයි මේ අපේ ජීවිතයේ දින වටිනාම දේ. දැන් අපි මිල මුදල් වියපාදම් කරන්නේ, දන් දෙන්නේ සමහර විට, රූපේ ලස්සනට තියාගන්නේ, හොඳ වාහනයක යන්නේ, මේ ඔක්කොම කීර්තියට නම්බුවරණය කරන්නේ අපි. අන්න ඒ කීර්තිය කෙනෙකුට ජීවිතේ නැති වෙනවයි කියන්නේ. ජීවිතේ ඔක්කොම නැති වුණා වගේ. මෙතන සමාජගත ජීවිතයේ දිහාට ගෞරවණීය බවක් නැති වෙන එක. ඒක නැති වුණොතින් කෙනෙකුට සියල්ල නැති වුණා වගේ. මැරුණටත් වඩා මේ දුකක් ඒක. මැරෙන එක නම්බුයි. ඉඳගෙන අර වගේ අවනඹු විඳිනවට වඩා. ඔව්. ඉතින් මට තේරෙන්නේ සමහර වෙලාවට මේකේ හේතුව තමයි අපි සමහර විට අනිත්‍යයට යම් කිසි දෙයකට සසරේදී නිඳා අපහාස කරලා අභූත චෝදනා කරලා මේ වගේ දේවල් තියෙනවනේ. ඒව අපට විපාක දෙන්න ඕන. ඔව්. ඒව අපට විපාක දෙන්න වෙනකොට එක්කෝ අපි එහෙම කරපු දෙයක් නම් අපට ඇතැම් විට අපි වරදක් නොකරත් අපි කියන අභූත චෝදනා කරනවා කියලා. අපි නොකරපු වැරදි වලට අපට දොස් කියන කට්ටිය. අපි නොකරපු වරද වලට අපට දොස් කියන කට්ටිය. බොරුවට දොස් කියනවා. ඒක තමයි ඒක ක්‍රමය. අනිත් දේ තමයි අපට එහෙම කවුරුවත් දොස් කියන නොහිටියොත් මොකද ඊළඟට එන්නේ? ඒ සඳහා අපිම දේවල් ටිකක් ආයි කරගන්නවා. අරනින්දා අපහාස ලැබෙන විදියට දේවල් ටිකක් අපි කරගෙන අපි ආයි බැනුම් ගන්නවා. ඕක තමයි ක්‍රමය. ඇත්තෙන්ම අකාලේ මිය යන්නේ නැට තෝ ගැවෙන්නේ. අකාලේ අඩු වයසේ යම් කිසි කෙනෙක් මිය යන්න ඉනවන නම් මිය යන්න දේ තමයි මූලික හේතුව. එතකොට ඒක සිදුවෙන්න විවිධ ක්‍රම තියෙනවා. එකක් තමයි ඇතැම් විට මේ හිටිය ගමන් අනතුරට පත් වෙන්න පුළුවන්. හරි අනතුරකට හරි කොමක් හරි දෙයකට. සමහර දෙයකට ඇතැම් විට මේ ලෙඩ දුකක් හැදෙන්න පුළුවන්. ලෙඩ දුකෙන් එහෙම වෙන්නත් පුළුවන්. ඒ දෙකම නොහිදුවොත් මොකද වෙන්නේ? ඇතැම් විට ඒ පුද්ගලයාම ජීවිතයට හානිය කරනවා. ඔක තමයි වෙන්නේ. අපි හිතන්නේ කොහොම හරි දෙයක් වෙනවා. අපි හිතන්නේ වළක්වන්න පුළුවන් ඒවා සමහරව තියෙනවා. අපි හොඳට පින්කම් කරනකොට අපි හොඳට දෙමව්පියන්ට සලකලා හොඳට දානමාන දීලා අසරණයට සලකලා ලෙඩ වෙච්චයට සලකනකොට අපිට ඒක ආශිර්වාදයක් කියලා අර අනතුරු ටිකක් බේරෙනවා. ඔව් සමහර ඒවා තියෙනවා. එහෙම කළත් බැරි ඒවා. සම්පූර්ණයෙන්ම කරන්න ඔව් ඒක ප්‍රබල කර්ම තියෙන පළක් ඒවා. ඒ වගේ වෙලාවට තමයි ඇතැම් විට අපෙන්ම මේ දේ වෙන්නේ. දැන් අපි මේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ ඇත්තෙම මේ පින්කම් ටික හින්දා. නැත්නම් මේ වන්ට අපි අතපය කැඩෙන්නේ නැති වුණා, දරුවෙක් නැති වෙන්න තිබුණා. ඒ ඔක්කොම වගේම බේරිලා ඇවිල්ලා තියෙන මෙතේ කෙනකම්. අපට හරියට නුවණ දියුණු කරලා මේවා ඔය ඊර්දේවල වලින් බලන්න පුළුවන් නම් අපට තේරෙනවා මේ ආපු ගමන් මගේ මේ බේරිලා ආවේ මෙතෙන්ට එනකම්. ඇතැම් විට අපි මව කුසේදී මැරෙන්න තිබුණනේ අපිම. ඇතැම් විට ඉපදিলা පොඩි කාලේ අනතුරක් වෙන්න තිබුණනේ. කොහොම වෙලා ඔක්කොම වගේම මේ බේරිලා ආපු එක මෙතෙන්ට මේ දක්වා ආපු එක තමයි පුදුම වෙන්නේ නැත්තේ. මේ වගේ රටකටත් ඇවිල්ලා අපි කොච්චර නම් මහා පාරවල යනවද වාහන මැදනේ? වාහන වට කරගෙන අපි කොයිතරම් මැද යනවදනේ? කොයිතරම් අපි අනතුරට පස්සේ ඉඳ තිබ්බදනේ? ඒ සිය දහස් ගණනකින් අපි බේරිලා තියෙන්නේ නැත්තේ. ඔව්. බේරිලා අපේ දරුවෝ උනත් බලන්නේ දරුවන් ටිකත් බේරගෙන අපිට කරදර වෙලා තියෙනා ඉතාලම පොඩ්ඩේ වෙලා තියෙන්නේ. ඊට වඩා වැඩි ප්‍රමාණයකින් අපට යහපත වෙලා තියෙන්නේ. ඒ වෙලා තියෙන්නෙම අර අපේ යහපත් දේවල් නිසා, මේ ආත්මය කරන හොඳ දේවල් සහ සසරේදී කරපු හොඳ දේවල්. දැන් ඇත්තම අපි අර කතා කළේ අර වගේ සමහර මිනිස්සුયો ඉන්නවා. ඇතැම් විට අපට දෙනම අපේ සමහර දේවල්ට අපිට උදව් කරනවා. අපට ඇතැම් විට ඩොලර් 100ක්මාර දෙන පූජ කරනවා. එහෙම පූජ කරන මිනිස්සයා මේ ඩොලර් 5ක 10ක කැම කුස්සන් යනවා. උස්සන් ගිහලා නව නින්දා විඳිනවා. ඕ අරට වඩා දෙන මිනිස්සෙක් පොඩ්ඩක් හිතන්න ඕනනේ. කියලා කියන්න පුළුවන් පුද්ගල කවුද කියන්න ඕනේ නැහැ ඉතින්. ඕ ඉතින් ඇත්තෙන්ම උපරිම අවවාද දීලා තියෙනවා. දැන් මෙයාට ඇත්තමයි හිතෙන්න පුළුවන් මේ අපි මේ ඒවට බලන් ඉන්නවද කියලා. ඇත්තෙම නැහැ. අපි කියන්න පුළුවන් ඒවා මිනිසයාට අපහාසයක් නොවන විදියට තනි කළා. තනි කළා කියන්නේ ඇත්තෙම වෙන කාටවත් ඇහෙන්නේ නැති. අනිත් අය මැද්දේ හොඳයි කියලා කියන්නේ යා. මිනිසයාට අගෞරවයක් නොවන විදියට. මොකද මිනිසයාට අපහාසයක් කවදාවත් අපි කරන්න හොඳ නැහැ කෙනෙකුට. ඔව්. ඉතින් එහෙම කරද්දී ඒත් මියා මේක හදාගන්නේ. අන්තිමන හිතන තින්නේ මේක. මේක තමයි හේතුව. ඔව් මේ අපකීර්තිය එන්න වෙනකොට යාට මේ ටික පාලනය කරගන්න බෑනේ. යාගෙම වේගය වැඩි වෙනවා මේවා. බලෙන් අරගෙන යනවා මේක. ඒක තමයි වෙන්නේ. ඉතින් අපි මේ දේවල් වලට ඇත්තෙම අපි හිත නර කරගන්න හොඳ නැහැ කියන්න පුළුවන් වෙලාවට කියලා. සමහරවිට එහෙම හිතෙන හැබැයි සමහරවිට අපි පාලනය කරන්නත් ඕන. සමහරවිට පාලනය කරන්න ඒ ආගම යහපතට. ඒ ආගම යහපතට. මොකද අපි එහෙම කරොත් අපි එහෙම හිතුවට අනිත් අය එහෙම හිතන්නේ නැහැ. ඇතැම් විට අනිත් අයගෙන් ගුටි ගන්නත් පුළුවන්. වෙන කෙනෙකුට කේන්ති ගියොත් සමහරවිට ඔව් ගුටි ගන්නත් පුළුවන්. අපේ දේකදී විතරක් නම් අපට ඒ තීරණ ගන්න පුළුවන්. ඔව් ඇතැම් විට විශාල පිරිසකට තියෙන බෙනිෆිට් එකක් නැති වෙන වෙලාවක් තියෙනවා. එතකොට ඒක පිළිබඳව හම්බෙන් ආපු කෙනෙකුට මේ සිද්ධිය දැක්කොත් හෝ එයාගේ දෙයක් නම් උනේ එයා ඇතැම් විට ප්‍රශ්නේ දුක ගැසෙන්න පුළුවන්. ඔව් ඒ නිසා අපි වළක්වන්න පුළුවන් තැන්වලදී වළක්වා ගන්නට ඕන. හැබැයි ඉතින් බැරි තැන්වලදී අපි උපේක්ෂා සාගත වෙන්න ඕන. ඒක තමයි ඉතින් කරන්න තියෙන දේ. ඉතින් ඇත්තටම අපි මේ කතා කළේ මේ දැන් සුප්පාවාසාව. ඒ කියන්නේ මේ දරුවේ කුස දරාගෙන ඉන්න මෑණියන් මේ වේදනාවට ගෙන හැම වෙලාවෙම සිහි කරන්නේ මේක. එතකොට ඇත්තටම අරේන දුක නැති වෙනවා. දැන් අපට උනත් බලන්න අපේ ජීවිතවලදී අපි කියව අපට හිසේ රදයක් ඇවිලිනවා කියලා. හිසේ රදයක් හැදිච්ච වෙලාවක අමාරුවෙන් ඉන්නවා. අමාරුවෙන් ඉන්න වෙලාවක අපේ හොඳම ඥාතියෙක් හරි යාළුවෙක් හරි අවුරුදු ගානකට පස්සේ එන දොර ඉඳන්. ඔව්. එතකොට මොකද වෙන්නේ? ඔළුවේ කැක්කම නැති වෙනවද ඇත්තෙම? නැති වෙනවද හිත වෙනවා. ඔව් ඔළුවේ කැක්කම තියෙනව එහෙම. ඊට වඩා අර සතුට එනවා. ඔව් අරක දැනෙන්නේවත් නෑ අපට. අන්න ඒ වගේ සිද්ධියක්ම තමයි ඇත්තෙම. ඒ වගේ සිද්ධියක්ම තමයි මේ යන්නේ. අපට එදිනෙදා සිත් පීඩා යන ටිකක් ජීවිතේ තියෙනවා. තිබුණට ඊට වඩා ප්‍රබල කුසලයකට මේපත් වෙනවා. බුදුහාමුදුරු ගැන බුදුහාමුදුරු කොච්චර කැපවීමක් කළද මේ තත්ත්වයට ආවේ. ඒ ස්වාමීන් වහන්සේලා මේ ඔක්කොම දේවල් අත්හැරලා ගිහිල්ලා දරුවෝ අත්හැරලා බහර යවන්න අත්හැරලා දේපරහජ වටුන අත්හැරලා ගිහිල්ලා මහාන වෙලා මේ වගේ මන භාවනා කළ දියුණුනා නේද? ඒ වගේම මේ ධර්මයේ මිනිසුන්ගේ යහපත සඳහා දෙයක් කළා නේද? දෙවියන්ට බ්‍රහ්මයන්ට යහපත උනා නේද? දුගතිගාමි වෙන්න ඒකෙන් මුදෙව්ව නේද? මේ වගේ දේවල් නිතර නිතර හිතනකොට හිතේ ලස්සන ආලෝකයක් වගේ එනවා. එතකොට අර එදිනෙදා පොඩි පොඩි දේවල්ට එච්චර දුකක් එන්නේ නැහැ අපට. අන්න ඒක තමයි අපි මේකෙන් කරන්නේ. ඒ නිසා නිතරම අපේ ලෝකයේ වෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ. අපේ ලෝකයේ අපට එදිනෙදා රහතන් වහන්සේලා පේන්න ඕනේ නැත්නම් අපේ ජීවිතේ. අපේ ධර්මකාරණ අපි අහන දේවල් පිළිපදින විදිහ එදිනෙදා ජීවිතය තුළ අපට මුණ ගැහෙන්න ඕනේ. එතකොට ඇත්තෙම ඒවගේ රිසල්ට් එක තියෙනවා. හිතන්නේ මේ ධර්මයේ පිළිපැදලා මේ මරණයෙන් පස්සේ දිවි රෝග යන එක කියලා. ඒකත් අනිවාර්යයෙන් වෙනවා. නමුත් ඊට වඩා වාසිය තමයි මේක පිළිපදිනගත්තු මොහොතේ පටන්ම හිතට එනවා මේක. ඇත්තෙන්ම අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? ඇත්තෙන්ම අපේ ජීවිතය කියලා කියන්නේ යමක් හිතන මොහොත. ඒ හිතන දැන් අපි කියමු අපේ දරුව ගැන, අපි පාස්ටර්ගේ උපාධිය ගැන හිතනකොට අපි මේ ශරීරය ගැනත් හිතනවද? ශරීරය තියෙයි කියලාත් හිතනවද? වාහනේ ගැන හිතනවද? ඒ සිතුවිල්ල විතරයි හිතෙන්නේ. ඇත්තෙම අන්න ඒ හිතන සිතුවිල්ල හොඳ සිතුවිල්ලක් කරගන්න පුළුවන් නම් එච්චර ජීවිතය කියලා කියන්නේ. මේකට ඇත්තෙම බුදුදහමෙන් ලස්සන දෙයක් කියනවා. අපිට අපි එක ඉන්ද්‍රියකින් අරමුණක් ගන්නකොට අපි කියමු අපි ඇසෙන් රූපයක් බලනකොට කණෙන් ශබ්දයක් අහනකොට ඒ එක වෙලාවකදී එක අරමුණක් විතරයි තියෙන්නේ. දැන් ඉන්ද්‍රිය හයක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. එහෙන් එකක් ස්විච් එක ඔන් කරලා තියෙනකොට අනිත් ස්විච් එක ඔක්කොම ඔෆ් වෙලා තියෙනවා. නමුත් මේකේ වේගය වැඩි නිසා අපට පේන්නේ ඔක්කොම එකට යන්නේ කියලා. එතකොට කියන්නේ නැත්නම් දහමේ කියන්නේ මේ එක ඉන්ද්‍රියකින් එක අරමුණක් ගන්නකොට ඇසෙන් රූපය ගන්නකොට නැත්නම් කනෙන් ශබ්ද අහනකොට අනිත් ඉන්ද්‍රිය ටික මිය ගිහිලා තියෙනවා කියලා කියන්නේ. මැරිලා තියෙනවා කියලා කියන්නේ. ඒ වචනය කියන්නේ බුදුදහමෙන්. කියන්නේ අනිත් ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට අන්න ඒ වෙලාවේදී දැන් අපි හිතනවා දැන් අපේ සමහර ඥාතීන් මැරිලිනවා කියලා නේ. නමුත් ඇත්තෙන්ම මැරිලා හිටියට අපි යාගේ දේවල් ටික සිහි කරොත් යා ජීවත් වෙනවා ඇත්තෙන්ම. යම් කිසි කෙනෙක් ජීවත් වුණත් ඒ ගැන ඒවලෙ සිහි නොකර ඉන්නවා නම් මැරිලා වගේ. ඒක තමයි ජීවිතේ. යථාර්ථය ගැත්තෙන් සම්පූර්ණ යථාර්ථය මේක. ඒ නිසා තමයි මේක පුදුම හිරණ මේක ඇහුවොත් ඇඟේ මේ මයිල් කෙලින් ඒ තරම් දෙයක් තියෙනවා. බැරි වෙලාවත් අපි මේ සිතු දැන් අපි කියමු අපේ ගෙදර කියලා. අපේ ගෙදර ගැන හිතනකොට ගෙදර තියෙනවා ඇත්තෙන්ම. නමුත් අපි මිය ගියාට පස්සේ කො මියන් ආසන්න මොහොතේ අපි ඉන්න ගෙදරට දැඩි වාසය කරොත් මොකද වෙන්නේ? මැරුණට අපි යන්නේ නැහැ. අපි ගෙදර ඉන්නේ. ඔව්. අපි ගෙදර ඉන්නේ. අපි ගෙදර ඉන්නේ. අපි මැරිලා නැහැ ඇත්තෙන්ම. අනිද්දේ තමයි අපේ මේ ශරීරයේ රූපයට දැඩිව ආසා කරවති. මේත් එක්කම ජීවත් වෙන උස මේ මේකෙන් කියන්නේ එකපාර ආසාව නැති වෙනවා කියලා. මේ ශරීරයට දැඩිව ආසා කරවති මොකක්ද දෙන්නේ? ඇතැම් විට ඊළඟට අපේ හොඳ කුසල කර්ම ශක්තිය ශක්තිමත් නොවුනොත්, කුසල කර්ම ශක්තිය ප්‍රබල නොවුනොත්, හොඳ පින් කරවති එහෙම වෙන්නේ නැහැ, ආසාව තිබුණත් එහෙම වෙන්නේ නැහැ. ඇතැම් විට අපේ හොඳ කුසලයේ හොඳ මානසික ශක්තිය ප්‍රබල නොවුනොත් මරණයට පත් වුණාට පස්සේ මේ ශරීරෙ මෙහි ආය අවසන් කටයුතු කරයි. මේ ශරීරෙම වගේ එකක් මනසින් අරන් තියෙන. ඒක පාවිච්චි කරන ඊට පස්සේ. විසඳ ගන්නවද? සමහර අය මැරුණට පස්සේ මැරිච්ච අයගේ දානවලදී පින්තූර අරන් තියෙනවා. පින්තූර ගන්නකොට මේ මැරිච්ච කෙනා අර ඥාතින් ළඟ ඉන්නවා. කැමරාවට අහු වෙනවා මේක. කැමරාවේ ලෙන්ස් එකට අහු වෙනවා මේක. සියුම් ශරීරය, ඒ ශරීර සියුම් ලං ඒ ශරීරෙම්ම එයා වැඩිපුර කැමති ඇඳුමක් ඇඳගෙන, එයා වැඩිපුර කැමැත්තෙන් හිටිය හැරමිටිය නම් හැරමිටියත් ළඟ තියෙනවා. එයා වැඩිපුරම කැමතුනේ හෑන්ඩ්බෑග් එකකට නම් ඒ හෑන්ඩ්බෑග් එකම ළඟ තියෙනවා. පුළුවන් ද විශ්වාස කරන්න? මෙහෙ ඇති ඔක්කොම දැන් පුච්චලා ආදාහනක ලොක්කොම ඉවරයි. ඔක්කොම මනසින් ගන්න පුළුවන්. ඔක්කොම මනසේ වගේ දෙයක්. බුදුහාමුදුරෝ අහලා තියෙනවා, මේ ඈත අහලා තියෙනවා. ඇත්තම ධර්මය කියන්නේ මෙහෙම දෙයක්. ඒ විතරක් නෙවෙයි, බුදුහාමුදුර හද බණ කියනකොට බුදුහාමුදුරෝ පෙන්නනවා, මහණෙනි බලන අර අහස යන පිරිස දිහා බලන්න. අර අහස යන්නේ ඒ අනිතාමුරෝ දැක්කේ ඒක. අහස යන්නේ මේ ප්‍රේතයෝ ටිකක්. මේ ප්‍රේතයෝ ටිකක් කියන්නේ මේ කොහොමද මේ ඇඳුම් ඇඳගෙන ඉන්නේ? ඇඳුම් ටික පිච්චෙන ඔක්කොම පිච්චල ගිනිගෙන යන්නේ මේ කටිය අහසින්. සිවුරු ඇඳන් ඉන්නේ, පාත්‍රා තතින් අරගෙන අහසින් යනවා, වේගෙන් යනවා. යන ගම මේ ඔක්කොම පිච්චිල යන්නේ, ගිනිගෙන යන්නේ, ගිනි දැල්ලක් වගේ යන්නේ. බුදුහාඳුර කියන මහණෙනි මේ කවුද? කාශ්‍යප බුදුහාඳුරන්ගේ කාලේ, කාශ්‍යප බුදුහාඳුර මීට කලින් හිටිය බුදුහාඳුරන් කාලේ මහණවලේ හිටිය පිරිසක්, භික්ෂුන් වහන්සේලේ පිරිසක්, දුස්සීලව හිටපු පිරිසක්. අර ශරීරෙම මනසින් අරගෙන අර සිවුරු ටිකත් එක්කම යනවා. අරම ගිනි දැල්ලක් වගේ ගියට මැරෙන්නේ නැහැ කට්ටිය. අර අකුසලයේ තියෙනකම් අර ගිනි දැල්ලත් එක්ක එහෙම ඉන්නවා. කාලයක් යනවා. ඒවා ස්ථිර නැහැ. ඉතින් ඒවත් ඉතින් කාලෙක ඉඳලා ඇත්තෙන්ම මෙන්න මේක තමයි ජීවිතය කියලා කියන්නේ. එතකොට අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? අපි සිතාගෙන ඉන්න විදිය. අපි සිතාගෙන ඉන්න විදිය අන්න ඒ සිතන විදියට අනුව ලෝකයක් නිර්මාණය වෙනවා. ඒකට මේ භෞතික දේවල් කියන එක එච්චර අදාළ නැහැ. භෞතික එකක් යම් සිද්ධියක පැවැත්මකට හේතුවක් වෙනවා. නමුත් හොඳයි. ආමෙන්ින් බොහොම පිං අමෙන්. දැන් අපි මේ ඇත්තම සාකච්ඡා කරමින් හිටියේ මෙන්න මේ විදියට අපේ මනස තියෙන වර්තමාන මොහොතයි ජීවිතය කියලා කියන්නේ. ඒ තියෙන අවස්ථාවේදී අපි මේ රූප වලින් යම් කිසි ප්‍රයෝජන ටිකක් ගන්නවා. දැන් අපේ වාහනෙන් උනත් දැන් අපි බලන්න තියෙන වාහනෙට කොච්චර කැපීමක් කරන්නේ නැද්දනේ? වාහනෙට මුදල් වියදම් කළා, ඉන්ෂුරන්ස් කළා, ඒ වගේ වල ඇතුළේ අවුරුදු ගාණක් යන්නේ නැතිනේ. නමුත් ඒකට අපට යන වෙලාවේ පහසුකම් ටික සහ ඒ ගැන හිතන සිතුවිලි මාත්‍රි විතරයි ඒක කියලා කියන්නේ. ඒක හිතුවත් තමයි අපි වාහනේ අධිකාරිය වෙන්නේ. අපේ ගෙට ඉදමට කොච්චර වියදම් කරන්නේ නැද්දනේ? මහන්සි වෙන්නේ නැද්ද? කොච්චර අවුරුදු ගානක් කැප කරන්නේ නැද්ද? නමුත් ඒ ගැන හිතන වෙලාවට ඒ තත්පර ගානට විතරයි ගියේ තියෙන්නේ Tamanට. අනේ හිතුවොත් තමයි ගියේ තියෙන්නේ. දැන් අපි කියමු සමහර අය මේ හිනු යට ගෙදරක් නැහැ, තැම්මිට වෙන ගෙදරක වැඩ කරන්නේ. සමහර අය අපේ නෝනලාගේ ළඟ වැඩ කරන්න ආයෙන්නේ. නමුත් එයාට නිදාගත්තාම දැනෙනද මේ පිට ගෙදරක ඉන්නේ කියලා? අර ගෙදර ඉන්න කෙනාගේම සුව එයාට තියෙනවා. ඒ ගෙදර ඉඳගෙන පින්දහම් කරනවා නම් යාට කිසි වෙනසක් නැහැ මේ පිට ගෙදරක ඉන්නවා කියලා. අර ගෙදරයි අවුරුදු 50කට වේදන් කරපු ගෙදර මෙයා ඉන්නවා. මෙයාගේම ගෙදර වගේ ඉන්නවා. ඒ ගෙදරම තමන්ගේ ගෙදර වගේ සතුටෙන් ඉන්නවා එයා. අර පින්කම් වලට සහභාගී වෙලා එයා තමයි ධනවත්ම කෙනා බලන් කියන්නේ. අනිත්‍යයටත් නිතරම දෙනවා, තමන්ගේ ටිකක් දෙනවා, කඩිනුත් භාගයක් විතර හාමුදුරන්ටත් දෙනවා, පිරිකරට පූජා කරනවා. මෙන්න මේ වගේ තමයි තම ජීවිතය කියලා කියන්නේ. ජීවිතය කියන්නේ කොච්චර නම් අපි කුසලයක ඉන්නවද, කොයිතරම් වාර ගානක් හිතේ සඳහා නැඹුරු කරලා ඉන්නවද කියන එක මතයි ජීවිතය කොච්චර සාර්ථකද කියලා කියන්නේ. අපට ඉන්න දරුව සංඛ්‍යාවත් අපට ඉන්න ගෙවල් ගානවත් එච්චර අදාළ වෙන්නේ නැහැ. ඒව අපට එපා කියලා කියනෝ නෙවෙයි. ඒව ලබා ගන්න. නමුත් ඒ වෙකින් විතරක් නියම සුවයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේන් උනා සුවයක් ලැබෙන්නේ Taman ධර්මයේ දන්නවනම්. දැන් අපි ඒ දාස සාකච්ඡා කළේ තමන්ගේ ගෙදර මල් ගස් ළඟ ඉඳගෙන පොත්පත් බලන්න. ඒ මල් ගස් ළඟ ඇවිදින්න ඒ වගේ මල්වල සුවඳ බලන්න. රෝස මල් එහෙම හරි සුවඳයි. නමුත් අපි ඇත්තෙම අපේ ගෙදර තියෙන රෝස මලක සුවඳ විඳලා තියෙද? ඒ මල් ගහ ළඟ ටිකක් ඇවිදින්න මල ඉඹින්නම ඕනේ. ඒ මල් ගහ වටේම සුවඳයි ඇත්තෙම. ඔය සමහර ඔය කොලෙජ් වල එහෙම නැත්නම් පාරවල් එහෙම මල් එහෙම තියෙනවා හරිම සුවඳයි ඒවා. අපේ ජීවිතේ දැනිලවත් නැහැ සුවඳ ඇත්තෙම. ධර්ම ඔය ධර්මයේ දැනගත්තාම ඇත්තෙම අපට ඒ සුවඳත් විඳින්න පුළුවන්. ඇත්තෙම හරියට ධර්මයේ දන්න කෙනා තමයි මේ පරිසරයෙන් මේ ටික විඳින්නේ. අපි මේ අතන තියෙන මල් ටිකේ ලස්සන අපි විඳද? ඇත්තම මල් කියලා හිතන්න අර ටික. කවදාවත් හිතන්න එපා මේ ආටිෆිෂල් ෆ්ලවර්ස් කියලා. කෙලින්ම ඇත්තම මල් කියලා හැඟීමක් ගන්න. තනි කර මේ සුවේනවා. හිත කියන්නේ මායාකාරී දෙයක් කියලා කියන්නේ. හිත හොඳ පැත්තට හැරෙව්වොත් හරිය හොඳ විෂන් එක හරිනම් තනි කරම මේකෙන් සුව වෙනින්න පුළුවන්. දැන් අපි මෙතන ඉඳන් ඈත අර මල් වත්තේ පල්ලෙහා තියෙන රෝස මල් ටික බලනකොට අපි ඇත්ත මල් කියලා හිතුවොත් නේ ඇත්ත මල් එකනේ. නැත්තම් අපට හිතෙන්නේ නැත්තම් මේ වගේ මල්මයි ඇත්තෙම. ඒක පින්තූරයකට ගත්තොතින් අපි කිසි වෙනසක් නැහැ. අපි මේ හිතුවොත් ඇත්ත මල් කියලා ඇත්ත මල් කියලා සුවඳ විඳින්න පුළුවන්. අනේ මේ ආටිෆිෂල් මල් කිව්වොත් හිතට එනවා අනේ ඔය හදපු එච්චර ආගයක් නැහැ කියලා. ඒතර අපට සැප විඳින්න පුළුවන් නම් ඇත්තම මල් කියලා හිතන්න. දැන් අපි ගෙදර පින්තූරයක් බලලා අපි කවදාවත් හිතේනොද මේ පින්තූරේ චිත්‍ර ටිකේ කියලා. අපේ මගුල් පින්තූරේ දිහා බලලා අපි අර වෙඩින් එක ඔක්කොම මතක් කරගන්නවනේ. ඇත්තෙම මේකද මේ තියෙන්නේ? තනි කරම අපි මුලා වෙලා ඉන්නේ. ඒ මුලාව හොඳ පැත්තට යොමු කරගන්න. එතකොට ඒ ටිකෙන් සතුරු විඳින්න පුළුවන්. අපි දැන් එක දන්නේ නැහැ. අපි ගෙදර පින්තූරයක් දරුවන්ගේ පොඩි කාලේ පින්තූරයක් ගත්ත ගමන් අපි ඔක්කොම යනවනේ අනේ ඒ සෙල්ලම් බඩු තියෙන ඒ සිද්ධියට යනවා එහෙම අපි. අපි කවදාවත් හිතන්නේ නැහැ මේ ෆොටෝ එක මේ ස්ටුඩියෝ ගහ ෆොටෝ එකක් මේ රාමු කරලා පිටියේ දිනා කියලා කවදාවත් අපි හිතන්නේ. ඔව් ළමයා මේ සිද්ධියට යනවනේ අපි. නමුත් අපි කවදාවත් එහෙම යථාර්ථවාදීව හිතනවද? අපි හිතන්නේ නැහැ. නමුත් අපි එතෙන්නේ නොහිතුවට අපි මෙතෙන්දි හිතනවා අනේ මේ ආටිෆිෂල් මල් ටිකක් කියලා බලලා අහගමන යනෝනේ. මේ ඇත්තම මල් ටිකක් අනේ හරියම මහන්සියෙන් මේ ටික ගෙනත් තියෙන මේ ටික හරියම සුවඳ මල් ටිකක් කියලා. හිතුවොත් ඒ සුවේ එහෙම විඳින්නත් පුළුවන්. ඇත්තෙම අපේ ජීවිතේ මෙන්න මේ වගේ අපට කෙනෙක් පිළිබඳ වුණත් කෙනෙක් දැක්කහම අපට ඕනනම් දුක් විඳින්න ඕන නම් මේ යෝනිසෝ මනසිකාරය ගැන ඇත්තෙම අපි කියන්නේ. Taman දුක් විඳින කැමති නම් එයාගේ අඩුපාඩු ටික හිතන්න. දැන් හිතන්නේ එහෙමයි ඇත්තෙම. කෙනෙක් දැක්ක ගමන් අනේ මේ හොරකම් කරන කෙනෙක් අනේ මේ බොරු කියන කෙනෙක් අනේ මේ මට එදා බැනපු කෙනෙක් කියලා හිතුවොත් දුක් විඳින්න පුළුවන් ඕන. අනේ මේ හොඳම කෙනෙක් හොඳම ගතිගුණ තියෙන හොඳට ඉගෙන ගත්ත කෙනෙක් අනේ මෙයාගේ දෙමව්පියත් හරි හොඳයි මේ අනේ හාමුදුරන්ටත් වඳින කෙනෙක් කියලා ඒ පැත්ත හිතුවොත් ඕන අර වැරදි ටික කරන කෙනාගෙනම හිතලා අපට දුක ඇති නොවෙන්න පුළුවන්. අන්න ඒ දුක ඇති නොවන විදියටත් ජීවිතේ සතුට ඇති වෙන විදියටත් හිතන ක්‍රමයට තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. මේක තමයි බුදුහාමුදුරුවෝ කියනවා මේ යෝනිසෝ මනසිකාරයේ තරම් වටිනා දෙයක් මම තවත් දකින්නේ නැහැ කියලා. මේක හැබැයි ඉතින් මෙහෙම වචනයක් තිය කියලා පාඩම් කරාට විතරක් බෑ. මේක පෝෂණය වෙන්න මීට අදාළ බණ අහන්න ඕන. නැත්තම් අපි දන්නේ නැහැ මේක. මේ ක්‍රමය අපි දන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවන් කාලේ ඒ වගේ සිද්ධියක් වුණා. හාමුදුරු කෙනෙක් භාවනා කරනකොට ඒ මාරය කියන්නේ ওই හොඳට හිත දිනු වෙනකොට බාධා කරන කෙනෙක්. මාරය ඇවිල්ලා මේ හාමුදුරන්ගේ ළඟ කරදර කරන ගත්තා විවිධ රූපම අවගෙන. හාමුදුරු දැනගත්ත පරස්කල මේ ඇවිල්ලා තියෙන මාරය කියලා. එතකොට බුදුහාමුදුරු කිව්වා ආ මාරය ඔයා තමයි කරදර කරන ඔයා දක්ෂ නම් පුළුවන් නම් බුදුහාමුදුරන්ගේ රූපය මවන්න කියලා. මාරය මැව්වා. මාරයට හැකියාව තියෙන එහෙම. මවල ඊට පස්සේ කිව්වා ආ එහෙනම් ප්‍රාණයක් තියෙන විදිහට බුදුහාමුදුරු සජීවී ඉන්න විදිහට සලස්සන්න කියලා. ඒ විදිහටම සැලැස්සුවා. මේ හාමුදුරු එකපාර හිත සමාධිගත කරගෙන අර බුදුගුණ භාවනා වඩලා හාමුදුරුවෝ රහත් වුණා. මාරය මැව්වට ගැටලුවක් නැහැ. ඔව් අරකම උපයෝගී කරගෙන ඔව් මේ කෙලීම බුදුහාඳුරෝයි කියලා හිත සමාධිගත කරගෙන ඒකෙන් විදර්ශනා වඩලා ඒවත් හිත දිනනකොට වඩා මාර්ගයට එතකොට තමයි තේරුණේ යාගේ විශ්ේ ඉක්මවල ගියයි කියලා. ඒ වගේ මේ ඇත්තෙන්ම අපට මේ දකින්න රූප වුණත් මේ දකින්න රූප අපට හරි පැත්තට අපේ ඇටිටියුඩ් එක වෙනස් කරගත්තොත් අපිට මේකෙන් දුක් වෙන්නේ නැහැ ඇත්තෙන්ම. අපි පේන ශබ්ද, ඇහෙන පේන රූප, ඇහෙන ශබ්ද හැම දෙයකදීම තත්ත්වෙ මෙහෙමයි. දරුවෙක් ගැන වුණත් අපට දුක ඇති නොවෙන විදිහට හිතන්න පුළුවන් ඇත්තෙන්ම. දරුවෝ දිනු වෙනකොට සතුට වෙන්න. දරුවගේ දිනුවකට බාධාමක් වෙනකොට අපි උදව් කළත් වෙන්නේ නැති වෙනකොට හිතන්න මෙයාට මීට වඩා යන්න බෑ කියලා එකයි. ඒකෙන් කියන්නේ දරුවෝ නම ගැන කට බලන් ඉන්න කියලා උදව් උපරිම අවවාද දෙන්න, උදව් කරන්න, පහසුකම් සලස්සන්න. නමුත් ඒගොල්ලන්ගේ කර්ම ශක්තිය යන පුළුවන් උපරිමයක් තියෙන කට්ටියට. ඇතැම්මට අපි උදව් නොකර ඉහෙලටම යන්න පුළුවන් කෙනෙකුට යන්නත් පුළුවන්. ඔව් ඒ වැඩි උදව් ඕනේ නැහැ. දැන් අපේ අම්මලා තාත්තලා දැන් අපි ඉගෙන ගත්ත විෂයන් සහ ගත්ත පරිදිහා බලනකොට අපේ අම්මලා තාත්තලා හීනකින්වත් ඒ කාලේ හිතුවේ නැහැ කරන්න පුළුවන් ඒක. එච්චර පහසුකම් තිබුණෙත් නැහැ අපට. දැන් මම මෙහෙම ඉගෙන ගන්න කාලේ මම මතකයි මට මතකයි මම මුලින්ම මේ සපත්තු කූට්ටමක් ගත්තේ ගල් කඩලා. ගල් කඩලා ඔළුවෙන් ගල් ඇදලා හුඟක් දුර හැතැම් භාගයක් විතර ඒ ගල් ටික එකතු කරලා තමයි පළවෙනි සපත්තු කූට්ටම ගත්තේ. සපත්තු කූට්ටම ගත්තේ ඊට පස්සේ මේස් දෙකක් ගන්න සල්ලි නෑ. ඊට පස්සේ මේස් දෙක හරි අමාරුවෙන් ආයි ගත්තේ. එක කලිසම මට මතකයි අවුරුදු 2 3 4 ඇඳලා තියෙනවා. එක කොට කලිසම. පිටිපස්ස හිල් වෙලා ඇතුලෙන් මේකක් දාලා මහල අතින් මහල එහෙම ගන්නේ. මම උසස් පෙළට පාස් වුණා. සාමාන්‍ය පෙළ ඉඳලා උසස් පෙළට පාස් වුණා. සාමාන්‍ය ලංකාවේ ඒ කපි ඉගෙන ගත්ත කාලේ උසස් පෙළට වෙනකන් කොට අධික සං අඳින්නේ නැහැ සාමාන්‍යයෙන්. එතකන් බොහෝට කොට කලිසම් අඳින්නේ. අපි පාපේ පරත්තන. උසස් පෙළට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම දිග කලිසමක් අඳින්න ඕන. සාමාන්‍ය පෙළෙන් උසස් පෙළ ගියාම මට ඒ දිග කලිසමක් තිබුණේ නැහැ. අවුරුද්දකට වඩා අවුරුද්දකට ආසන්න කාලයක් කොට කලිසම නැංගි. කවුරුවත් කොට කලිසම් නැංගන් හිටියේ නෑ. නමුත් මම නැංගියා. ඒ වුණාට කිසිම ගැටලුවක් නෑ, දුකක් ඉන්නේ අපට. එහෙම ගැටලුවක් නෑ. කිසිම ගැටලුවක් නෑ. මට මතකයි අවුරුදු 13 14 විතර ඉඳලා දිගටම අධ්‍යාපන වියදම් කරේ මං හම්බ කරපු සල්ලි. ගල් කඩලා, කුඹුරු කොටලා, ওই තව කාණු කපලා, ගොටු කල කඩලා, ওই රබර් රතු වල ගිහිල්ලා මේ හරිම සතුටින් කළේ ඒවා. ඒක පුදුම අත්දැකීමක් ජීවිතේට. තමන්ගෙම මහන්සියෙන් ආවයි කියලා කිව්වහම අර අම්මා තාත්තා මම ඉස්කෝලේ ගියේ තාත්තා කාර් එකකින් ඉස්කෝලේ ළඟ බස්සලා කියලා කියනට වඩා ලොකු අගයක් ඒක. මොකද මේ දක්ෂතා ටික ඔක්කොම ලබාගෙන තමයි අපි ගියේ දෙන්න. ඒ කියන්නේ අපට අවුරුදු 15 16 වෙනකොට සාමාන්‍යයෙන් උයනක ඉඳන් රෙදි මහානක එක දක්වා සියල්ලක්ම කරන්න පුළුවන්. අම්මා මහන්නත් ඉගෙනවා. ඔව් ඒ කියන්නේ කොල් ගස් යන්න පුළුවන්. හැම දෙයක්ම කරන්න පුළුවන්. පිරිමියට ගෑනුවට කරන්න පුළුවන් සියලුම දේ ඉගෙන ගත්තා. පොල් අතු වියන්න පුළුවන්, මලු මහන්න පුළුවන්, මලු වියන්න පුළුවන්. ඒව හැම දෙයක්ම ඉගෙන ගත්තා. ඒ කියන්නේ ඒක ජීවිතයේට අර පොසත් තැනක හිටියට වඩා ලොකුම වාසියක් ඒක. එතකොට ඔව් මම කුඹුරක් කළා. අකරේක විතර කුඹුරක් මහන වෙන කාලේ මම අවුරුදු 19 දී මහනුනේ. ඇත්තෙන්ම මම විතරක් කළ කුඹුරක් ඉස්කෝලේ යන ගම. සමාජාත රුදේ පාන්දර නැගිටලා කුඹර කොටල යන්නේ. ඔව් කරුවලියම නැගිටලා හත විතර වෙනකන් මේ සමහර කාලවල කුඹර කොටල යන්නේ. අවසරය ඇවිල්ලා අනිවාර්යෙන් කුඹරට යන්නේ. ඔව් හිටියා. ඒ කට්ටිය ටිකක් ඈත හිටියේ. මම විතර මම බාලේ පවුලේ මම විතරයි වැඩිපුර ගෙදර හිටියේ. ඉතින් අර ඔක්කොම වැඩ කළා පුදුම ශක්තියක් ඒත් එක ආවේ අමුතු ව්‍යායාම කරන්න කියලා. අමුතු ක්‍රීඩා මොකද උන්නේ. ඊට පස්සේ මහානාට පස්සේ ගරි අර ශක්තිය ඔක්කොම දැම අධ්‍යාපනය වෙනුවේ. දාලා උපරිම කරේ. කියන්නේ උපරිම දක්ෂයෝ දෙන්නෙක් ඉන්නවා නම් කියන්නේ හොඳම දෙමව්පියන්ගේ හොඳට ඉගෙනගත්තු දෙමව්පියන්ගේ දෙන්නම හොඳට ඉගෙනගත්තු දෙමව්පියන්ගේ දරුවෙක් ඉන්නවා නම් ඒ අයගේ උපරිම දක්ෂතාවය තියෙන ළමයගේ ඒ උපරිම දක්ෂතාවය තියෙන ළමයගේ වගේ දෙගුණයක් මං තනියම වැඩ කරා අධ්‍යාපන පැත්තෙන්. ඒ කියන්නේ මං කිව්වේ ඇත්තම මේකයි අපට දරුවන්ගේ උනත් එයාගේ ලක් එක තියෙනවා නම් ඔව් එයාට යන්න පුළුවන් බාධාම තමයි එයාගේ ජීවිතේ සාර්ථකත්වය. ඔව් කිසිසයක් අදාළ වෙන්නේ නැහැ එයාට ඒකයි. දැන් මම එක විභාගයකින් පාස් වුණේ ඒකට ඇත්තෙන්ම ලොකු කමකට කියනව නෙවෙයි ඇත්තෙන්ම මේ ඔය මම අන්තිමට එන කාලේ වැඩ කරේ විශ්වකෝසේ සිංහල විශ්වකෝසේ. සිංහල විශ්වකෝසේ කියන්නේ ඔය එන්සයික්ලෝපීඩියා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒකේ එඩිටර් බෝඩ් එක. ඒ කියන්නේ ලිපි ලියන එක. එන්සයික්ලෝපීඩියාගේ ලිපි ලියන එක තමයි ඔක තියෙන අමාරුම ජොබ් එක. වෙන කිසිම ජොබ් එකක් එච්චර අමාරුවන්නේ නැහැ. ප්‍රොෆෙසර් කෙනෙක් ලිපියක් ලිව්වත් අපි තමයි එඩිට් කරලා හදන්නේ. අපිත් වෙනම ලිපි ලිව්වා. මම ලිපි 100කට වඩා ලිව්වේකට. මේ ඒකේ එක්සෑම් එකකින් ගන්න, ඒ කියන්නේ සෙලෙක්ට් කරගන්න උපාධිධාරියාගේ, උපාධි සහ පශ්චාත් උපාධි තියෙන අයගේ එක්සෑම් එකක් තිබුණා. ඒ එක්සෑම් එකට ලිව්වා මේ 15,000 විතර ලිව්වා. අන්තිමට 20 දෙනෙක් ගත්තේ. 20 දෙනාගෙන උත්තරලානේ අන්තිමට 12 දෙනෙක් ගත්තේ. ඒකට මම ඇතුළත් වුණා. ඒ කියන්නේ සිවිල් සේවයටවත් එච්චර අමාරුවක් නැහැ. සිවිල් සේවයට යනවත් එච්චර අමාරුවක් නැහැ. ලංකාවේ සිවිල් සේවය විද්‍යාපතිවරු වෙන්න, ප්‍රාදේශීය ලේකම්වරු වෙන්න, අමාත්‍යාංශවල ලේකම්වරු වෙන්න, ඒකට යනවත් එච්චර අමාරුවක් නැහැ. ඒකටත් වඩා අමාරු එකක් මේක ඇත්තෙන්ම. ඒ කියන්නේ අපේ දක්ෂතාවය තියෙනත් ඕන, උත්සාහය තියෙනවා නම් සහ අපේ වාසනාව තියෙනවා නම් ඒ ඔක්කොම එකට එකතු වෙනවා. දරුවෙකුට වුණත් ඒ තත්ත්වයට යන්න පුළුවන්. ඒකම විතර අපේ අම්මල තාත්තලත් හරියට දැනන් හිටින්නේ මං කොහෙද වැඩ කළේ කියලා. ඒකටවත් තේරෙන්නේ නැවගෙන ඉච්චි. ඔබ මම ඉතින් ටිකක් ලෝක තැනක ඉන්නවා කියලා දැනගත්තේ කට්ටිය. මේ නමුත් එහෙම මේ ඒගොල්ලන්ටවත් එච්චර හැඟීමක් නැහැ. ඔව් දැනනවාගත්තේ කියලා ඉතින් ගැටලුවක් නැහැ ඒක. මේ ඇත්තම අපි කතා කළේ අපේ ජීවිතවලදී දරුවෝ ගැන වුණත් ඇත්තෙන්ම දරුවන්ට යන්න වුණත් පුළුවන් උපරිමයක් තියෙනවා. එහෙම බැරි වුණාට අපි ඇත්තට දුක් වෙන හොඳ නැහැ. දරුවෝනත් ඇත්තෙන්ම අපට සුව කරන්න බැරි ලෙඩක් වුණත් වෙන්න පුළුවන්. අපිට ප්‍රතිකාරවලින් සුව කරන්න පුළුවන් මට්ටමකුත් තියෙනවා. ඇත්තෙන්ම බැරි වෙන වෙලාවකුත් තියෙනවා. ඇත්තෙන්ම අපි බලාපොරොත්තු වෙනටත් වඩා දරුවෝ ඉහළට යන්නත් පුළුවන්. ඇත්තෙන්ම අපි කිසිසේත් මනුස්සයෙකුට විදියට මුළු ලෝකෙම ප්‍රසිද්ධය වෙන්නත් පුළුවන් දරුවෝ. එයාට වාසනාව තියෙනවා නේද? එතකොට අපි දක්ෂ වෙන්න ඕන ඒ දෙපැත්තමදී දුක් නොවී ඉන්න. එහෙම උහිම ඒ සඳහා ශක්තිය තමයි ධර්මෙන් දෙන්නේ අපට. එතකොට ලෙඩ දුකක් හැදුනක් හිතා දා ගන්න පුළුවන්. ඒ වගේම ඉහළට දිනුවත් එච්චර ආඩම්බර වෙන්නේ නැහැ. මේකයි. මේ දෙකේදීම මැදහත් වෙන්න ඕනේ. මේ දෙකම අන්තගාමී එක්ස්ට්‍රීම් ඇත්තෙම. අපේ දරුවෝ ලොකුයි කියලා තැන් තැන් වල ලොකුකම් කියන එකත් ඒක එක්ස්ට්‍රීම් එකක්. අත අර පැත්ත පහත් කියලා අඬන ඉන්න එකත් එක්ස්ට්‍රීම් එකක්. ඔව් දෙපැත්තම මැදහත් වෙනවා මේක. මොකද අද අපේ දරුවයි කියන කෙනා ඊළඟ ආත්ම භාවය අල්ලපු ගෙදර දරුවෙක්. අද අපේ දරුවා ඇමරිකේ ගිය ආත්ම භාවයේ වෙන රටක කෙනෙක්. අද අපේ කියලා අපි මේ තියන් ඉන්නේ. අපේ සම්බන්ධතාවය නිසා අද අපි මෙතන තියන් හිටියට ඇතැම්මිට ওই දරුවාට ආත්ම භාව පහගඳ හැගිදී විතර අපේ දරුවෝ වෙලා ඉන්නේ. ඇතැම්මිට අල්ලපු ගෙදර ඉන්න ළමේ ආත්ම භාව 50කට අපේ දරුවෙක් වෙලා. එතකොට අපි ඇත්තෙම වැඩිපුර සලකන්න කාටද නම් කියමු. අල්ලවෙදර ළමයට අපි ඉන්නේ අපේ අපේම කියලානේ. එහෙම නෙවෙයි සසර ගැන තේරෙනකොට ඇත්තෙම ඕ ඇතැම්මිට අපට මිනිසුන සලකනකොටත් එහෙම ඇත්තෙම. දැන් අපට හිතෙනවා ඇතැම්මිට දැන් හාමුදුරු හැටියට අපේ ආමටම සලකන්න ඕනේ කියලා. ඇතැම්මිට අපි උපරිම සලකනවා නැත්තේ නෑ. නමුත් ඇත්තෙම මේ එන අම්මල තාත්තල මීට වඩා ආත්ම භාගණක් අපේ අම්මල තාත්තල හිටියා ඇතැම්මිට. සහෝදර සහෝදරවල් හිටියයි. ඒ නිසා අපි අපේ ආමට තාත්තල සලකනවා වගේ අනිත්යටත් උපරිම යහපත වෙනුවෙන් සලකන්න ඕනේ ඇත්තෙම. ඒ ආකල්පයක් ඇති කරගත්තට පස්සේ අපට අර ભેදයක් ඇති වෙන්නේ නැහැ. අපට අර දැන් කට්ටිය බෙද බෙද අපි ඉන්නේ මේ අවබෝධය නැති හින්දා ඇත්තෙම. මේ අවබෝධය ලැබනවත් එක්කම මුළු ලෝකෙටම යහපත කරන්න ඕන කියන හැඟීමක් එනවා යාට. කෙනෙක් දුගති ගාමි වෙලා දුක් විඳින දකින්නට වඩා කලින් මේ අය වැරදි දේවල් වලින් මුදවලා ඒ අය හොඳ මඟට ගන්න අපි උපරිම උත්සාහයක් කරනවා. දැන් අපි දැන් බලන අපේ අම්මා තාත්තා බේරගෙන මේ දේවල් ටිකක් කරගන්නේ නේ. නමුත් මේ මානසිකත් ඉහිලට යනකොට අපි අපේ අම්මා තාත්තා අපේ දේ අය වෙනුවෙන් වගේම අපි අනිත් අය වෙනුවෙන් කැපවීමක් කරනවා. ඒකයි. ඉතින් ඇත්තෙන් මේ සඳහා අන්න ඒ ගැන හිතන විදිය තමයි මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. මේක ඉතාම වැදගත් අධ්‍යයනයක්. බුදුහාමුදුරුවෝ කියනවා මම ලෝකේ වටිනා දේවල් අතුරින් මේ දහම තුල වටිනා දේවල් අතුරින් යෝනිසෝ මනසිකාරය තරම් වටිනා දෙයක් දකින්නේ නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ කියනවා පුද්ගලන්ට අනර්ථය වෙන දේවල් අතුරින් අයෝනිසෝ මනසිකාරය තරම් දෙයක් දකින්නෙත් නැහැ කියලා. මේක විරුද්ධ පදය. අයෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි නොකිරීම. ඔව් ඒකෙන් වෙන හානිය. මොකද ඒකෙන් වෙන ප්‍රධාන හානිය තමයි අපේ හිතට එන මේ සතුට නැති වෙනවා. අපට දුක වැඩි වෙනවා. දැන් අපි මේ හැමදේම කරන්නේ සතුටට නෙමෙයි. අපි ඉගෙන ගන්නේ රැකිරක්ෂා කරන්නේ හැමදේම කරන්නේ සතුටට. නමුත් යෝනිසෝ මනසිකාරය තිබුණ නැත්නම් අපි සතුට වෙන විදිහ දන්නේ නැහැ. ඒකයි. ඇත්තෙන්ම අපි දැනට අපි සතුටක් වින්දා සතුට වෙන විදිහ අපි දන්නේ නැහැ ඇත්තෙන්ම. ඕ අපි සතුට හොයන විතරයි අනිද්දේ තමයි අපි මේ හැඩ වැඩ දාගෙන යනවා ආඩම්බර වෙනවා එහෙම කරනවා. නමුත් ඇත්තෙන්ම එක උදාහරණයක් විතරක් කියනවා මම කලින් කියලා දෙනවා. අපි කෑම කනවනේ. කෑම කනකොට අපි රස විඳිනවනේ හරි රහයි කියලානේ. කෑම කනකොට පිඟානේ තියෙන ඒවා හරිම රහයි කියලා කියනවනේ නේ. අපි කෑම කනකොට කටට රස එනවනේ යම් කිසි කෑමක. දැන් කටේ තියෙන කෑම රස එනවනේ නේ. ඒ රස එනකොට අපි හිතන්නේ කොහේ තියෙන කෑම කියලාද මේ? මේ පිඟානේ තියෙන කෑම ටික රහ දැනෙන්නේ කියලානේ. දැන් මේ මොහොතේ කටේ අඹරමින් විඳින රස ටික අපි හිතන්නේ මේ පිඟානේ තියෙන කෑම ටික තමයි මේ විඳින්නේ කියලානේ. ඇත්තටම මේ දැන් කටේ තියෙන පිඟානේ තියෙන ඒවාද? දැන් මේ කටේ තියෙන කෑම ටික ගත්තොත් එළියට මොකද වෙන්නේ? මේ වගේ ලස්සනද? ඇත්තෙම අපි සැප විඳට සැප විඳින විදිහවත් අපි දන්නේ නැහැ. අපි ඒකෙත් මුලා වෙලා ඉන්නේ. අපි කවදාවත් හිතලා තියෙද ඒක? අපේ හිතපු වාර ගානක හිතලා තියෙන්නේ මේ දැන් රස විඳින්නේ මේ පේන ආහාර ටිකේ කියලා. ඒ නිසා තමයි මේ පේන එකයි විඳින එකයි දෙකක් කියලා කියන්නේ. ඒකයි. මේක දැනගත්තොත් ඇති මේකම දැනගත්තොත් ඇති දහමට එන්න. ඇයි ඒකට හේතුව? දහමට ආපු කෙනා තමයි නියම විදිහට සැප විඳින්නේ. එහෙම දන්නේ නැති කෙනා කොච්චර සල්ලි තිබුණත් කොච්චර ඉඩම් තිබුණත් කොයිතරම් ගෙවල් තිබුණත් එයා සතුට විඳින විදිහවත් දන්නේ නැහැ. එයා අර අනිත් අයගේ හරක් බලන ගොපල්ලෙක් වගේ. අපි කියන්නේ අර කුලියට හරක් බලනවා කියලා. හරක් බලන කෙනාට කිරියෙන්නේ නැහැ නයිදි කරන්නේ නිහන්නේ නේ. මේ අන්නේ වගේ ඇත්තෙම අපි මේ මහා සම්පත් ටිකක් තියාගෙන සැප විඳින විදිහවත් දන්නේ නැහැ. ඇතැම් විට අපි ලස්සන වාහනයක් ගියාම හොඳ වාහනයක අර අල්ලපු වාහනේ හොදලා නැහැ ඒක දිහා බල බල යන්නේ. අනේ හොදලා නැහැ කිය කිය පරණ වාහනයක්. නේ මේ ලස්සන වාහනේ අනේ මම මේ ලස්සන වාහනේ යන්නේ කියලා මේක සිහි කර කර ගියොත් අරට ගෙන්නේ. අනිත්‍යගේ වාහනේ හොදපු නැතිව අපිට හිතන්න ඕනේ. අපි යන්නේ කොච්චර ලස්සන වාහනයකද නේ? එතකොට අන්න ඒක තමයි මනසට ගන්න ඕන නැත්තේ. දැන් අල්ලපු ගෙදර ගෙනාගේ වත්ත සුද්ධ කළා නෑ දවස් ගානකින් කියලා දුක් වෙන්නේ නැප අපේ ගෙදර ලස්සන බලන්න. අරක හිතනකොට අපේ හිත ලස්සන වෙන්නේ නැහැ. අපේ ගෙදර ගැන අපේ ලස්සන දේවල් ටික හිතන්න. අපේ දරුවන්ගේ ලස්සන බලන්න සුරතල් බලන්න. එතකොට තමයි සතුට වැඩි වෙන්නේ. මේක ධර්මයේ ගැඹුරු කාරණා පිළිපදින කලින් මේ ප්‍රාථමික මට්ටමේ ඉඳන් අපට අවබෝධය ලැබෙනවා මේ ටික. මේක ඇත්තෙන්ම කොච්චර අපි පොත්පත් බැලුවත් හම්බ වෙන්නේ අපට. කොයිතරම් විශ්වවිද්‍යාලයකින් ડોක්ටරේට් එකක් ගත්තත් මේක කියලා දෙන්නේ නැහැ. මේ අධ්‍යාපන ලැබෙන්නේ බුදුදහම හරහාමයි අපට. හැබැයි සාමාන්‍ය පොතක් බැලුවටත් මේක අහුවෙන්නේ නැහැ. ඊට අදාළ බණ මහාන වෙනකොට ඒකයි. දැන් අපි සමහර බණ සමහර හඳුරන්ගෙන් අහනවා ඒවා පොත්පත් වලින් බලන්න බෑ ඇත්තෙන්ම. ඒයිගේ අධ්‍යක්ෂින් එක්ක ඊයයි මේ ටික ඔක්කොම මිශ්‍ර කරගෙන ඔක්කොම ටික කියවලා ස්පිරිට් එකම දෙනවා අපට ඒකයි. එතකොට අපිට මේ වාසිය එහෙම පිටිම ගන්න පුළුවන්. ගත්තට පස්සේ අපි තියාගේ අධ්‍යක්ෂියන් බාටමපත් වෙනවා ඊට පස්සේ. ඒකේ වාසිය තියෙනවා. එතකොට අපි මේ සුප්පාවාස ගැන කිය කී හිටියත් මේ ඔක්කොම කතා කළේ අර දුක් වේදනා ටික නැති කරපු විදියමයි. දැන් කෙනෙකුට ඕනනම් අවුරුදු 7ම දුක් විඳින්න ඉන්න තිබුණා. අනේ මේ දුක කිය කී අඬානම ඉන්නත් තිබුණා. නමුත් ඇයට ඒ දුක් ටික ආවේ නැහැ. දුක් ටික ආවේ නැත්තේ ඇත්තෙන්ම මේ වේදනාව නැති හින්ද නෙවෙයි. ඊට වඩා ඉහළ මානසිකත්වයක කුසලයක හිත පිහිටුවාගෙන හිටියා ඒකයි. හිත පිහිටුවාගෙන හිටියේ ඒකයි. එතකොට මොකක්ද ඇයට වේදනාව එනකොට කියන්නේ? අනේ මේ වගේ වේදනා වලින් දුර වෙන නේද බුදුහාඳුරු බණ කිව්වේ කියලා බුදුහාඳුරුගෙනම හිතන්නේ. ඊට පස්සේ අනේ මේ වගේ වේදනා නැති කරන්න නේද මේ ස්වාමීන් වහන්සේලා මේ භික්ෂුණීන් වහන්සේලා මේ මහානකම් කරන්නේ පිළිවෙත් පුරන්නේ කියලා හිතනවා. අනේ මේ වගේ දුකක් නිවන්නේ නැහැ නේද? නිවන් දැක්කම මේ වගේ දුක් එන්නේ නැහැ නේද කියකේ හිතේ තියෙන්නේ. අරම තමයි වේදනාන්තේ කරේ දවස් දෙකක් නෙවෙයි අවුරුදු 7ක්. මෙහෙම ඉන්නකොට දවස් හත්ද දැන් මේ සුප්පාවාසාවත් ඔහුගේ මහත්තයා දෙන්නම තෙරුවන් සරණ ගිහපු අය විතරක් නෑත්ම දෙන්නම සෝවන්නේල හිටිය අය. ඒකයි මේ හේතුව. එතකොට මෙයා මහත්තයට කියනවා ගිහිල්ලා බුදුහාමුදුරුවත් එක්ක කතා කරන්න මේ ගැන. ගිහිල්ලා ඔයා ඉස්සෙල්ලාම බුදුහාමුදුරට වඳින්න. බුදුහාමුදුරට වැඳලා මං වෙනුවෙන් නැවත වතාවක් වඳින්න. දැන් මේක තමයි ක්‍රමයේ කාලේ. දැන් රජ කෙනෙක් ළඟට ගියාම උනත් වඳිනවනේ ඉස්සර. වැඳලා ඉස්සෙල්ලා එයා සඳහා වඳිනවා. තව කවුරු හරි මතක් කරන්නේ කියන්නේ මේන ස්වාමීන් දෙවෙනි වැඳුම අහවලත් වඳින කිව්වා කියලා එයාගේ වඳිනවා. ඒක තමයි ක්‍රමයේ. බුදුහාඳුරන්ගේ ළඟදීත් එහෙම තමයි සිද්ධිය. ඔබ ගිහිල්ලා ඔබ ඉස්සෙල්ලා වඳින්න, වැඳලා නැවත මං වෙනුවෙන් නැවත වඳින බුදුහාඳුරන්ට. වැඳලා කියන්න මං මෙහෙම සුප්පාසා මෙහෙම බොහොම වේදනාවෙන් ඉන්න බව බුදුහාඳුරන්ට කියන්න කියලා. කවුද මේ කිව්වේ? ඔව් සුප්පාසා කිව්වේ. පන්ති ඉවරලක් දැන් නැහැ නේ? නැහැ නේ. යන්න ඕන දෙකමන්ට ළමයි ටික එක යන්න ඕනේ දෙනේ තියෙන හරිය සම්බන්ධ එතකොට කිව්වා බුදුහාඳුර වෙනුවෙන් වඳින්න වැඳලා මං වෙනුවෙන්ත් වඳින්න මේ වැඳලා කියන්න මෙහෙම මේ සුප්පාසයම දුකින් ඉන්න බව බුදුහාඳුරණ කියන්න කියලා ඊට පස්සේ කිව්වා සුප්පාසා මෙහෙම අමාරුවෙන් ඉන්නේ කියලා කිව්වා බුදුහාඳුරම කිව්ව ගම උන්වහන්සේ සෙත් ප්‍රාර්ථනා කළා කොහොමද කිව්වේ සුඛිනී හෝතු සුප්පාවාසා කෝලිය දිහිතා ආරෝගා අරෝගං පුත්තං විජායාතු කියලා ඒකේ තේරුම තමයි සුප්පාවාසා සුවපත් වේවා සුවපත් සුප්පාවාසාව නිරෝගී පුතකු බිහි කෙරේවා කියලා ආශිර්වාද කළා බුදුහාඳුර ඒ ආශිර්වාදයත් අරගෙන මේ මනසේ නැවත ගෙදර ආවා එනකොට ළමයේ ලැබිලා. හරි ආශිර්වාද කරනවත් එකම ළමයේ ලැබිලා. හරියම සතුටින් සුවපාසාව ඉන්න ඊට පස්සේ ඉඳලා කියන බලන්න ඉතින් මේ එයාගේ මහත්ය කෝලිය පුත්‍රයා කියන බලන්න පුදුම ආශ්චර්යයක් බුදුහාඳුරන්ගේ ආශිර්වාදය අරගෙන එනකොටම මේ දරුව ලැබිලා කියලා. ඊට පස්සේ දෙන්නම සතුටුනා සතුටුල කිව්වා නැවත බුදුහාඳුර හමු වෙන යන්න. ගිහිල්ලා කියන සුවපාසාවට දැන් සනීපයි දරුව බිහිකලා බව බුදුහාඳුරණ කියන්න. බුදුහාමරණ කියලා උන්වහන්සේට ආරාධනා කරන අපේ ගෙදර දාහනෙට එක දවසක දානියක්ද? දවස් 7ක් දානෙට ආරාධනා කරනවා. දවස් 7ක් වඩින්න කියලා. සුවිශේෂයේ සිදුවල සිද්ධින් වලදී මේ වගේ දවස් 7ක් ආරාධනා කරලා තියෙනවා. බුදුහාමරණ කාලේ එක දිගටම දවස් 7ක් එනවා. මම කල්පනා කරේ ඇත්තම ලංකාවේ ගියාම අමතක දෙන්න එක දවස් 7ක් ගෙදර දාන දෙන්න මේක කීවට පස්සේ මට හිතුනේ එකදිගේම හොඳට මතක තියෙනුනේ කට්ටිය ඊට පස්සේ අටපිරි කරක් පූජා කළා දවස් 7ක් එක දිගටම උදේ දවල් දාන දෙන්න කියලා. ගිය ගම කරන්න කියලා. ඒක හොඳට හිතට එන එක කට්ටිය සුගතිගාමී වෙන්නේ ඒක ඒකම ඇති. මහ ලොකුවට අවසන් කටයුතු නොකරන ගැටලුවක් නේ. දවස් 7ක් කියන්නේ දවල් දාන. උදේ දවල් දෙකම දිගටම දෙනවා. උදේ දාන පන්සලට ගිහලා දෙන්න පුළුවන් දවල් දාන ගෙදරට වැඩම කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් විශේෂයෙන් වයසක එකකට කරෝසින් ඒක ප්‍රබල විදියට ස්ථාවර වෙන හිතේ එකයි. ඒකෙම තමයි මේ යන්නේ කට්ටිය. ඒ සතුටෙන්. සතුටෙන්. මේක කරන්න පුළුවන්. සතුට කරන්න. ඔව්. ඕක තමයි කරන්න ඕනේ. අපි අමදාට දෙනම් දැන් 80ට වැඩි දෙනවා. ඔව් දැන් 82 86 වගේ වයසදී. අපි අම මඩගෙන බුදුහාඳුරේ කියලා කියන්නේ. බුදුහාඳුරේ කියලා කියන ආමන්දයම සමහර අපි මම ලංකාවේ ඉන්න කාලේ හැම අම්මට රෙදියම ගිහිලා දෙනවා. කට්ටිය හැම ඇහුවා මම්මට මේ කොහෙන්ද මේ ඇඳුම ලැබිලා තියෙන්නේ? ආ මේ බුදුහාඳුර ගෙනත් දුන්නා මට මේ බුදුහාඳුර ගෙනත් දුන්නා. අම්මගේ කියන්නේ. දැන් මම ඇහුවා දැන් අවුරුද්දට අම්ම මොකද දැන් කරන්නේ කියලා. ඉතින් අපේ බුදුහාඳුර කියන දේ තමයි මම කරන්නේ. අපේ බුදුහාඳුර කියනවා නම් ඒ විදිහට තමයි මම ඉන්නේ හැම කෙනෙක්ම. අදාරුවෙ දෙන්නද මම කොහොම මුලදී කැමති නැද්ද? නෑ තමයි. ඔව් අම්මා කැමති උනේමනේ අපේ අම්මට. මම කැමතියි අම්මා. මුලදී අකමැති වුණා. නමුත් ශ්‍රද්ධාවන්තය කටින් මම විතරයි ඉගෙන ගත්තේ ගෙදරින් ඉතින් ඒ නිසා කැමති උනේ නැහැ ඉතින්. ඉතින් හරියම සතුරෙන් ඉන්නේ කට්ටිය ඉතින් මේ හවස ඉතින් මං ගැනම හිතේ තියෙන්නේ. ඕ ඒ වෙලාවෙම කුසලේ ඕ. ඕ හැම මොහොතේම මං ගැනම හිතානේ කවුරුවවත් කතා කරත් ගෙදරට මං ගැනම තමයි කියන්නේ. හොඳට ඉන්නවා කියලා සිල්වත් ගුණවත් ඉන්නවා කියලා ඒ හිතේ තමයි ඉන්නේ. කියන්නේ දරුවෝ ඉතින් රජකලාට වඩා සන්තෝෂයක් ඇති. ඒක දරුවෙක් හරියම ඉන්නකොට ඔව් අත්‍යතිබතරන්නේ ඔව් ඒකනේ අපි එක්කෙනෙක් වෙනුවෙන් කී දෙනෙකුට යහපත කරනවා ඒක. ඒ අම්මගේ තාත්තගේ ශක්තිය නේද? ඔහොද අපි අම්මත් ඉතින් හරිම ධෛර්යවන්තයි. අපි අම්මා කුඹුර කොටනවා අම්මා ඒ තරම්. කුඹුරට බැලලා කුඹුර කොටනවා අම්මා. අම්මක දෙන්න මෙහෙම අපි. ඕන වැඩක් කරන්න පුළුවන් ඒ කට්ටියට. හරිම උතුමනන්දොයි. ඈ? ඔව් තාම ගියේ නැහැ. ඉතින් ඇත්තම දැන් මම කිව්වේ ඇත්තම දැන් දෙමව්පියෝ ඉතින් සතුට වෙනවා ඒ ගැන ඉතින්. එතකොට මේ සුප්පවාසාවර වගේ පුතෙක් බිහි කරලා දවස් 7ක් දන් දෙන ආරාධනා කළා. ඊට පස්සේ නැවත බුදුහාමුදුරු හමු වෙන යන්න කිව්වා. නැවත ගිහින වඳින්න එක බුදුහාමුදුරන්ට. නැවත වැඳලා නැවත මං වෙනුවට වැඳලා කියන්න කියලා. ඊට පස්සේ ආර විදියටම ගිහිලා සතුටුන බුදුහාමුදුරු ඊට පස්සේ දේ තමයි දැන් දානෙට ආරාධනා කරනකොට පොඩි ගැටලුවක්. මොකද ඒකට හේතුව? කලින් කෙනෙක් දානයක් බාර අරන්. කලින් කෙනෙක් දානයක් දවස් 7කින් දවසක් අයින් වෙනවද? නෑ. තවත් කෙනෙකුත් ඒ වගේම දවස් 7ක් බාර අරන්. ඊට පස්සේ දවස් 7ක් දෙකක්ද කියලා නෑ හැබැයි සිද්ධිය නෑ ඇත්තෙන්ම. එතකොට දැන් මේකට දවස් 7ක්ම වෙන් වෙනවනේ ඉතින් කොහොමද? ඊට පස්සේ බුදුහාමුදුරුවෝ බැලුවා කවුද මේ දානය බාර අරන් තියෙන්නේ කියලා. ඊට පස්සේ බලනකොට මුගලන් හාමුදුරන්ගේ ළඟම දායකයෙක්. මුගලන් හාමුදුරන්ට බොහොම හිතවත් දායකයෙක්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේක වෙනස් කරන්න ගියේ නැහැ. බුදුහාමුදුරුවෝ මුගලන් හාමුදුරන්ට කිව්වා ඔබ ගිහිල්ලා මේ තැනත්තා සමග කතා කරන්න. කතා කරලා බලන්න මේ දානේ කල් දාගන්න පුළුවන්ද කියලා. මොකද මේ සුවිශේෂී අවස්ථාවක් මේක දැන් සුප්පාසා බොහොම දුකකින් ඉඳලා ඒකෙන් නිදහස් වෙලා මේ බොහොම සතුටෙන් ඉන්න අවස්ථාවක් මේක. මේ දරු වෙනුවෙන් කරන දානය. එනිසා ඔබ ගිහිල්ලා බලන්න ඒ කලින් දානය බාර දීපු කෙනත් එක්ක කතා කරලා මේක වෙනස් කරගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මුගලන් හඳුරා ආරාගෙම ගියා. ගිහිල්ලා මේ තැනත් සමග කතා කළා. මෙහෙම විශේෂ දානයක් ඇවිල්ලා තියෙනවා මේක වෙනස් කරගන්න පුළුවන්ද කියලා. ඒ තැනත්තා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කාරණා තුනකින් මට පොරොන්දු වෙනවා නම් සහතික වෙනවා නම් මේ කාරණා තුන මේ දවස් හත ගත වෙනකම්ම මට මේ කරදර තුන වෙන්නේ නැහැ කියලා ඔබතුමා පොරොන්දු වෙනවා නම් මම දානය කල් දාගන්නම් කියලා. මොකද කාරණා ටික දැන් මම මේ දාන උපකරණ ඔක්කොම සකස් කරලා තියෙනවා. මේ ටික දවස් 7ක් වෙනකම් මුකුත් මේවට හානියක් වෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා නම් මම කල් දාගන්නම් කියලා. දෙවෙනි එක තමයි මේ දවස් 7 ගත වෙනකම් මම මැරෙන්නේ නැහැ කියලා ජීවත් වෙනවයි කියලා ඔබ වහන්සේ දන්නවනම් පොරොන්දු වෙනවා නම් මම කල් දාගන්නම් කියලා. තුන්වෙනි කාරණේ තමයි මේ දවස් 7 ගත වෙනකම්ම මගේ ශ්‍රද්ධාවට හානියක් නොවෙනවයි කියලා. දැන් මේ දානේ දෙන්න තියෙන අදහස නැතිවීමක් නොවේ තියනවා කියලා ඔබ වහන්සේ පොරොන්දු වෙනවා නම් මම මේක කල් දාගන්නම් කියලා. මොකද්ද උනේ එතකොට? දැන් මුගලන් හඳුරගෙන ඉරිදි බල හැම තිබෙච්ච කෙනෙක් නේ. ඉරිදි බල වලින් බලන්න පුළුවන් සමහර වෙනස් කරන්න පුළුවන්. දැන් ආහාර පාන කයිකුත් වෙනවා තියෙනවා නම් ඕන්නම් ඒව වෙනස් කරගන්න පුළුවන් ඕන්නම්. විශේෂ හැකියාවක් තියෙන ඒවගෙන් කරන්න. ඊට පස්සේ කිව්වා ඔබගේ කෑම වලට මුකුත් වෙන්නේ නැහැ කියලා මම පොරොන්දු වෙන්නම්. මේ ආහාර පාන ටික මේ දවස් හත වෙනකන් නරකම වේ තියෙනවා කියලා මම පොරොන්දු වෙන්නම්. ඒ වගේම ඔබගේ ජීවිතයට මේ දවස් හත ගත වෙනකම්ම ජීවිතේට හානියක් නොවෙනා කියන එකටත් මම පොරොන්දු වෙන්නම්. හැබැයි තුන්වෙනි එකට නම් මට පොරොන්දු වෙන්න බෑ. ශ්‍රද්ධාව නැති වෙනවද කියන එක ඒක ඔබ බලාගන්න කියලා. ඔව් ඒකට නම් මට පොරොන්දු වෙන්න බෑ කියලා. ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මුල් කාරණා දෙක පොරොන්දු වෙනවා නම් මම දෙවෙනි එක මම බලාගන්නම් කියලා. ශ්‍රද්ධාව මම කොහොම හරි ආරක්ෂා කරගන්නම් කියලා. මොකද එහෙම දානේ දෙන්නේ කියලා හිතුවා සමහරට පස්සේ ඕන්නෑ කියලා හිතන වෙලක් ආයෙත්. ශ්‍රද්ධාව නැති වෙන වෙලක් ඇයි? කොහේ හිටියද සානිය සංවිධානය කරලා ඉඳලා ආයෙත් තව කල් දාගන්න වෙනස් දවසකට ඊට පස්සේ දවසේ සම්පූර්ණ මා ඕන්නෑ කියලා මේ. ශ්‍රද්ධාව නැති වෙනවා අපේත් වෙනවා ඒක. ඔව් ඒ නිසා මෙයා කිව්වා යාවන්කෝ මම ඒක කොහොම හරි බලාගන්නම් කියලා. ඊට පස්සේ දාණය දෙන්න පොරොන්දු වුණා. බුදුහාඳුරෝ දවස් 7ක් වැඩියා. වැඩි ඒ සැරුත් හාමුදුරුත් එක්ක දාන්න වැඩි. දවස් 7 ගත වුණාට පස්සේ 7 වෙනි දවසේදී අර සැරුත් හාමුදුරුව මේ කුඩා ළමයාත් එක්ක කතා කළා. මේ ඉපදුනාට දැන් මව කුසේ අවුරුදු 7ක් හිටියේ කියන යම්කිසි විදියක එයා මව කුසේදී වැඩිලා මේ කාලේ. ඒ කාලේ භාෂාවත් ඉගෙනගෙන නැත්තේ. දැන් භාෂාව ඇත්තෙම පොඩි කාලේ වැඩිපුර ඉගෙන ගන්න ඇසීමෙන්නේ. අහපු වාර ගානේ වැඩිපුර ප්‍රමාණයට ළමයි භාෂාව ඉගෙන ගන්න. දැන් බිහිරි ළමයට මොකද වෙන්නේ ඇත්තෙම? බිහිරි ළමයට අහන chance එක නැහැ. අහන්න නැති නිසා කතා කරන්න බැරි ඇත්තෙම මේ කට්ටියට. ඒ කට්ටියට හරියට ඇහෙන විදියට සැලැස්සුවා නම් කතා කරන්න පුළුවන් ඇත්තෙම මේ කට්ටිය. කතා කිරීම බාධා වෙන මේ කට්ටියට තියෙන්නේ. ඇහෙන්න නැති නිසා කතා කරන්න බැරි ඇත්තෙම. හරියට ඇහුනොතින් මේ පැත්තේ ප්‍රැක්ටිස් නොකරත් යාට පුළුවන් කතා කරන්න පටන් ගන්න. ඒකයි හේතුව. එතකොට මේ ළමයාත් එක්ක සරුවත් සාමර කතා කරනකොට මොකද උනේ? සරුවත් සාමර ඇහුවා මේ පොඩි ළමයා කියන කොහොමද පුතේ සැපසනීප කියලා. දැන් අපි මෙහෙදි දැන් how are you කියලා කියනෝනේ නේ. දැන් අපිට හිතෙනවා මේ මෙහෙදි මේ ඇමරිකාවේ අය ඕක දන්නේ කියලා නේ. අපිට අපේ කට්ටිය නම් ලංකාවේ කවුරුත් ඔහොම කරන්නේ නැහැ. මෙහෙ අය දැක්කම හිතන්නේ නම how are you කියන එක මේ කාලේ නම් දෙමිල තියෙනවා. ඔව්. මේකෙන් අහලා තියෙනවා. කොහොමද පුතේ කියලා අර සැපදු අහලා තියෙනවා. ඒක පරණ චාරිත්‍රයක්. අපෙන් තමයි තමයි මේ වුණොත් ඉගෙනෙන්නේ තියෙන්නේ. මේ දැන් බුදුහාමරොත් කොහේ හරි ඉඳලා ඈතින් ඉඳන් කෙනෙක් ගිය ගාමම අහනවා සවදු කොහොමද දාන හැම ලැබෙනවද හොඳට? හාමුදුරුවන් අහනවා. පිලිසඳර කතා කියලා එකට කියන්නේ. පිලිසඳර කතා කියලා සිංහලෙන් කියන්නේ ඒක. අර බණ කියන කලින් තොරතුරු ටික අහනවා සවසනේප කොහොමද ඉතින් දරු හැම කොහොමද? එහෙම අහනවා. ඒකයි. ඒක හිතන්නේ බෑම අලුත් දෙයක් කියලා. ඒක අපේ සංස්කෘතියේ තියෙන දෙයක් ඒක. දැන් ඒකට යම් මොඩිෆයි කරගෙන. ඔව්. දැන් යම් මොඩිෆයි වෙනා නේද? කොහොමද කියන අහන එක දැන් මේ ඉතින් ටිකක් කොහොමද වෙනස් කරගෙන වෙනස් කරගෙන යනවා. ඇත්තට මෙහෙ සමහරට අර ඔටෝමැටිකලි අහනවා. දැන් අපිට හුරු වෙච්ච ක්‍රමෙට පොඩි කාලේ හුරුදු කරන නමුත් අර හිතින්ම නෙවෙයි අහන සමහරට අර. නිකන් කිය වෙනවා. කිය වෙනවා. ඔය නමුත් අපේ එකනේ අපි හදවතින්මනේ අපි අහන්නේ. එයා ගැන තොරතුරු අහන්නත් බලාපොරොත්තුවම නේ අහන්නේ. මෙහෙ යන හව අයඩු හයඩු කිය කිය මට යනවනේ. දෙන්න උත්තරේ බලාපොරොත්තු වෙන්නේ නැහැ එයා. ඔව්. ඔව්. Thank you so much. Oh, hi ගියාගෙන හරියනවා. නෑ, එහෙම බලාපොරොත්තු වෙන්න එහෙම කියන අවශ්‍යත් නෑ. අපිට කයි කියන විතරයි තියෙන්නේ. මොකක් හරි එකයි අපුරෙන් හරි උත්තර දෙන්න තියෙන්නේ. ඒකයි. මේ එතකොට මෙතෙන්දී අර කුමාරිකේ අර කහනකොට කුමාරේ කතා කළා. කතා කළා මොකද්ද කිව්වේ? අනේ ස්වාමීනි මොන සැපසනීපියද මේ අවුරුදු 7ක් මහා කලයක හිටියේ මහා අඳුරු කාමරයක මේ අවුරුදු 7ක් ඉඳලා ආයේ මොන සැපයක්ද කියලා. ඒවා කියලා දෙනවා. ඔව්. කිව්වට පස්සේ සරුවත් අර සුප්පාස්නේ කුමාරයාගේ අම්මා සුප්පාසන් හරියට සතුටුනා. සතුටුනේ කොහමද? අනේ මගේ පුතා ධර්මසේනාධිපතියන් වහන්සේත් එක කතා කරනවා කියලා. සරුවත් හඳුනන්නේ කිව්වේ ධර්මසේනාධිපති කියලා. කමාණ්ඩ වගේ ආමි කමාණ්ඩ වගේ කියන්නේ ධර්ම බලයක් තියෙන කෙනෙක් කොහොම. දැන් ආනන්ද හඳුනන්නේ කිව්වේ ධර්ම භාණ්ඩාගාරික කියලා. ආනන්ද හඳුනනත් වගේම සුවිශේෂී කෙනෙක් තමයි සරුවත් හඳුනන කියන්නේ. සර්වමරණිකේ ධර්ම සේනාධිපති කියලා. මේ අම්මා කොහොමද සතුටු වෙන්නේ? අනේ මගේ පුතා ධර්ම සේනාධිපතියන් වහන්සේත් එක්ක කතා කරනවා කියලා. ඊට පස්සේ සතුටු වෙලා බුදුහාමර දැක්කා දැන් මේ සුප්පාසාව මේ දරුව ගැන ලොකු සතුටකින් ඉන්නේ කියලා. සුප්පාවාසගෙන් ඇහුවා සුප්පාවාසා ඔබ කැමතිද මේ වගේ දරුව තවත් දරුව ලබන්න කියලා. මේ වගේ දරුවන් ලබන්න තවත් දරුවෙක් ලබන්න ඔබ කැමතිද කියලා ඇහුවා. ඒ අවස්ථාවේදී සුපාසා කියනවා සාමිනි මේ වගේ දරුවෝ එක්කෙනෙක් නෙවෙයි මම දරුවෝ 7 දෙනෙකුණත් ලබන්න කැමතියි කියලා. මෙච්චර කාලයක් දරාගෙන ඉඳලා දැන් අපිට නම් හිතෙනවා මේ වගේ දුකක් කියලා නේ. නමුත් සුපාසා කියනවා මේ වගේ දරුවෝ එක්කෙනෙක් නෙවෙයි මම 7 දෙනෙකුණත් ලබන්න කැමතියි කියලා. ඔව්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා බොහොම ගැඹුරු අවවාදයක් දෙන්නේ. ඔය දෙවෙනි පිටුවේ තියෙන එක. එකෙදි කියන කාරණයක් තමයි එකෙදි කියනවා ලෝකෙ මිනිස්සු අමහිර දේ මිහිරි වශයෙන් හිතනවා ඒ වගේම අප්‍රිය දේ ප්‍රිය වශයෙන් හිතනවා හිතලා ප්‍රමාදයට පත් වෙනවායි කියනවා. ඒකෙන් කියන්නේ ඇත්තෙම මේ වගේ දෙයක් ප්‍රාර්ථනා කළ යුතුම දෙයක් නෙවෙයි ඇත්තෙම මේ. මේක මහ දුක් ගොඩක් මේ. දරුවෙක් ලැබෙන එක අපි හිතන සැපතක් කියලා. නමුත් ඒක වුණත් සසරගත ජීවිතයත් එක්ක බලනකොට ඒක සුභවාදී දෙයක්ම නෙවෙයි ඇත්තෙම. මොකද දරුවෙක් ලැබුවා කියන අපිට හිතන සැපතක් තමයි. නමුත් ඒත් එක්කින වල්කීම් ටික ඒත් එක්කින රාජකාරී ටික බලනකොට ඇතැම් විට මරණයෙන් පස්සෙවත් නිදහස් වෙන්න බෑ කියන අපිට ඒක. දරුවෙක් ලැබුණොත් සමහර අම්මලා තාත්තලා ඉන්නවා කෙටි කාලෙන් මැරෙන අය. දරුවන්ගේ බලාපොරොත්තුන් මැරෙන්නට පත් වෙනවා. ඇතැම් විට දරුවෝ ආරක්ෂා කරන්නත් වෙනවා මියගියත් යනවා. මියගියත් සමහර විදිහට උදව් කරන්නත් වෙනවා ඒ කට්ටිය. එහෙම කරපු අවස්ථায় නේ සඳහන් වෙනවා. මේ තරම බැඳීමක් සහ වගකීමක් දරුව වෙනුවෙන් තියෙනවා. සාන වගකීමක් මේක. අපි දවසර වාර කීයක් හිතනවනේ දරුවෝ ගැනනේ. පොඩි කාලේ ඇහැ කොච්චර ඇහැ වාරයක් ළඟ තියනවද කොයි දේ කටේ දාගන්නේද එහෙම කියලානේ. ඉතින් ලොකු වගකීමක් ඉතින් මේකේ ලොකු පින්කමක් එක පැත්තකින් හොඳ දෙයක්. ඉතින් දරුවෙක් ලැබෙන එක වාසනාවන්ත දරුවෙක් ලැබෙන තීරත් වඩා හොඳයි. නමුත් මේක ඉතින් ලොකු කාර්ය බහුල සහ මේ බාහිර දුර දෙයක් මේක. ඉතින් බුදුහාමුදුරුවෝ කියන ඇත්තෙම මේක මේ ප්‍රාර්ථනා කළ යුතු දෙයක් නෙවෙයි කියලා මේ බුදුහාමුදුරුවෝ මේ වක්‍ර විදියට මේ කියන්නේ. කියුවට පස්සේ ඇත්තෙම දැන් අටුවාවේම සඳහන් වෙනවා. ඊට පස්සේ තමයි ඇයට තේරුනේ මේ හත් දිනේකම ප්‍රාර්ථනා කරන්න කල යුතු දෙයක් නෙවෙයි කියලා මේ. ඊට පස්සේ කියනවා නෑ බුදුහාමරේ මට නම් මේ ඇති කියලා. ඊට පස්සේ ඇත්තෙන් මේ පුදුහත් මහාන කරනවා. මෙයා තමයි පස්සේ සීවලි හඳුරෙන්නේ. ඔව්. මේ සීවලි හඳුරෙන්නේ. එයාත් බොහොම පිං කළා මේ ආපු ගෙනේ. ඉතින් මේ ඊයේ සීවලි හඳුරන්ගේ කතාවත් මහා සුවිශේෂ කතාවක් ඒක. මහා පිං කළා ආපු ගෙනේ. කෙන සසරදී එක්තරා අතීත බුදුහාමුදුර කෙනෙක්ගේ ශාසනයක එක හාමුදුරු කෙනෙක් ওই ප්‍රතිලාභින් අය අතුරින් අග තනතුරු ලැබෙන වෙලාවකදී මෙයා ප්‍රාර්ථනා කළා අනේ මේ මටත් මේ වගේම ප්‍රතිලාභින් අතුරින් ප්‍රතිගෙන ආහාර පාන සිවුරු මේ ලැබෙන දේවල් අතුරින් මටත් කවදා හරි අනාගතයේ ශාසනයක බුදුවරයෙක්ගේ ශාසනයක අග තනතුරු ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. බොහෝ කාලයක් ඒ සඳහා පින් දහම් කළා, දානමාන දුන්නා. ඒ දානමාන දීමේ ප්‍රතිඵලයක් විදියට මේ සීවලි හාමුදුරු මේ කුමාරයා මහනුවරට පස්සේ ඔහුට ඔතන හිටියත් දානමාන අවශ්‍ය ටික ලැබෙනවා කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි බුදුහාමුදුරු දැනගත්තම ඔහුගේ තියෙන සුවිශේෂී වාසනාව විශේෂයෙන් දුරබැහැර ගමන් වලදී සමහර හාමුදුරු මහරහතන්සල 500 නම එක දිගට වැඩම කරනවා. 500 1000 1500 එක දිගට වඩිනවා. ඒ වඩින හැම වෙලාවකදීම බුදුහාමුදුරු ආනන්ද හාමුදුරන්ගෙන් අහන දෙයක් තමයි ආනන්ද අපිත් එක සීවලි දෙනවද කියලා. ඇයි එහෙම අහන්නේ? සීවලි හඳුරත් එක ගියෝතින් කැම්බීම ටික ඔක්කොම බලා ගන්නවා. තව කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. එක එක්තරා අවස්ථාවකදී බුදුහාඳුර මේ වගේ 500 නමක් එක දුර ගමනක ගියා. යනකොට ඒ පාරේ යන් හිට ගමන් කරන්න හිටිය මාර්ගයේ තුම්මං හන්දියකට ආවා. ඒ තුම්මං හන්දියේදී හන්දිය ආවට පස්සේ ආනන්ද හඳුර එක පාර ඉස්සරහට ගිහලා බුදුහාඳුරගෙන් අහනවා. බුදුහාඳුරනේ මේ පාරවල් දෙකක් තියෙනවා. මේ පාරවල් දෙකෙන්ම අපි යන්න බලාපොරොත්තු වෙන තැනට යන්න පුළුවන්. එක පාරකින් ගියොත් හුඟක් ඈතයි. හැබැයි හොඳට දානමාන ලැබෙනවා ඒ පැත්තේ. මිනිස්සු ඉන පළාතක්. පින්නපාතෙත් කරගෙන යන්න පුළුවන්. හැබැයි හුඟක් ඈතයි. තව පැත්තක් තියෙනවා හරිම ළඟයි. ළඟ වුණාට ගෙවල් එච්චර නෑ. කැම බීම පිළිමන ගැටලුවා. අපි කොයි පාරෙන්ද යන්නේ කියලා. දුර තියෙන ප්‍රතිපහසුකම් ලැබෙන පාරෙන්ද කෙටියෙන් තියෙන ප්‍රතිපහසුකම් නැති පාරෙන්ද යන්නේ කියලා. ඒතකොට බුදුහාමරය වහන්සේ ආනන්ද අපිත් එක්ක සීවලි තින්නවද කියලා. රජකෝ ස්වාමීන් එහෙනම් සීවලි ඉන්නව නම් අපි අර කෙටි පාරෙන් යමු කියලා. ඔව්. ඒ පාරේ ඒ වගේම ආහාර පානට ගැටළු ඇති වුණා. සීවලි හඳුර දුර බැහැර ප්‍රදේශ වලට ගිහලා ඒවා සංවිධානය කළා. උන්වහන්සේ ලැබුණේ මේ ඇත්තෙම ගියාලා තියෙන සංකේතයෙන් තමයි. ඉතින් ඇත්තෙන්ම ඒ පුතා ලැබිච්ච කතාව තමයි මේ සූත්‍රයෙන් යන්නේ. ඉතින් මේකේ තව කතා කරන්න දේවල් නම් තියෙනවා. ඉතින් සාමාන්‍ය සාරාංශය තමයි අපි මේ කතා කරලා ඇත්තෙම මේවා අපි කතා කරනකොට අපට ධර්මය ගැන හැඟීමක් එන්න ඕන. ඇත්තෙම දැන් දරුවෙක් පූද කිරීමේ තියෙන වටිනාකම සහ ඒ වගේම ගුණධම් වැඩිීමේ ආනිසංස සහ අපට දුක් පීඩායන අවස්ථාවලදී ඒ වගේ මිදෙලා අපි කොහොමද අපේ විෂන් එක අපේ view එක අපි වෙනස් කරගන්නේ. ඒක තමයි ඇත්තෙන් මේකෙන් ගන්න තියෙන ලොකුම ආදර්ශය අපට. අර පුතා ලැබුණ එකටත් වඩා අපට දුක් කරදර ඇති වෙන වෙලාවකදී අපි ඒකට කොහොමද දුකක් පීඩාවක් ඇති නොවන විදිහට අපි අපේ හිත හදාගන්නේ කියන එක බලනවා. ඇත්තෙම හුඟා සිද්ධිවලදී අපි එදිනෙදා ජීවිතවලදී මුහුණ පාන ගැටලු ගත්තොතින් අපට ඒ හුඟා දේවල් අපේ මේ ආකල්ප වෙනස් කරගත්තොතින් අපට ඒ දුක් වලින් මිදෙන්න පුළුවන්. මොකද අපට බොහෝ දේවල් ජීවිතේ වෙන්නේ හොඳට වෙන්නේ ඒවා. අපි හිතනවා මේ දේ උනේ නරකට කියලා. ඇතැමිට අපි ගමනක් යන්න ගියාම අපට ගෙදරින් යන පරක්කු වෙනවා. අපි කාටවත් බැන බැනේ නේද පරක්කු නැහැ කියලානේ. ඇතැමිට පරක්කු උනේ මොකටද දන්නවද? අපිම පරක්කු වුණා නෙවෙයි ඇතැමිට අපට නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගකින් අපිව ප්‍රමාද කළා. ඇයි ඒ? මගදී වෙන අනතුරකින් බේරන්න මේකයි. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් වෙනවත් වෙනවා. අපේ කර්ම ශක්තියෙන් තිබුණොතින් හරියට එතෙන්ට එජෙට් වෙනවා. සෙට් වෙනවා ඒකට ගන්නට. එහෙමත් වෙනවා. නමුත් අපි නිතරම පින්දහම් කරනවා නම් අපට ලොකු ශක්තියක් අපිත් එක්ක අපි වට ගැඹෙනවා ඉතින්. මේකට කියන අපි ඕරායක කියලා කියන්නේ. අපි ඕරායක ශක්තිමත් වෙනවා. අපි ආලෝකේ වැඩි වෙනවා. මේ වැඩිවීමත් එක්කම අපි නිතරම හිත හොඳට ඉඳගෙන අනිත් දරුවන්ට සලකනවා නම්, අම්මට තාත්තට උදව් කරනවා නම්, ඒ වගේම පින්දහම් කරනවා නම්, අනිත් අයට උදව් කරනවා නම් අපට ලොකු ආශිර්වාදයක් මේත් එක්ක එනවා. ආශිර්වාද කියන්නේ එක පැත්තකින් අපේ අකුසල කර්ම තියෙනවා නම් විපාක දෙන්නේ ඒව අඩු වෙනවා. අනිත් පැත්තෙන් අපේ මියගිය ඥාතීන් එහෙම සමහර දිවි ලෝකවල එහෙම ඉන්නවා. සමහර තැන්වල ඉඳලා අපිව බලාගන්න කට්ටිය. අපිට අනතුරු වෙන්න තැන්වලදී අපිව බේරවන්නේ කට්ටිය. ඒකට හොඳම දේ තමයි අපි හැකියතාක් හොඳ දේවල් කරන්නට ඕන. ඒ කට්ටිය අපිට එහෙම කරන්නේ ඇයි? අපි හොඳ දේවල් කරනකොට ඒ කරන දේවල් වලින් ඒ කට්ටියට ආශිර්වාදයක්. ඒ කට්ටියට පින් ලැබෙනවා. ඒ පින් ලැබෙන නිසා තමයි අපි ආරක්ෂා කරන්නේ. නැත්තම් අපි අධ්‍යාපනයටවත් අපි යන වාහනින්දවත් නෙවෙයි. ඒ කට්ටිය අපට සලකන්නේ අපි ඒගය දන්නවා අපි ආරක්ෂා කරොත් ඒ කට්ටියට පිනක් වැඩෙනවා කියලා. ඇතැම් විට අපේ මීට කලින් ආත්මවල අම්මල තාත්තලා දිවි ලෝකවල ඉන්න සමහරට අපි පින් දහම කරනකොට ඒගොල්ලන් සතුටු වෙනවා. අනේ අපේ පුතා පින්කම් කරනවා කියලා, දුව පින්කම් කරනවා කියලා. එහෙම සිදුවීම් ගැන තියෙන ධර්මයක්. එක පොඩි හාමුදුරු කෙනෙක් හිටියා. ඒ හාමුදුරුවන්ගේ ගියාත්ම භාව යාම්ම ඇවිල්ලා බණ අහනවා. දෙවඟනක් විදියට එන්නේ අනිත් දෙවිවරුත් එක්ක. මේ මගේ පුතාට බණ කියනවා කියලා. මේ ආත්ම භාව යාම්ම තමයි ඉන්න මේ ගියාත්ම භාව යාම්ම. එහෙම සිදුවීම් ගැන සඳහන් වෙනවා. ඒ නිසා හැකිතා හොඳ දේවල් කරන්න, දානමාන පින්කම් කරන්න, වෙන ගෙවල් වල තියෙන පින්කම් වලට සහභාගී වෙන, මොන හරි දෙයක් ගිහිලා දෙන්න, කෙහෙලවරියක් හරි ගිහිල්ලා දීලේ දානට සහභාගී වෙන්න, මේ හැමදාම බුද්ධ පූජාව තියන්න, ගිලම්පස ටිකක් බුදියට පූජා කරන්න, හවසට පහනක් පත්තු කරන්න, මේ හැම දෙයකින් ආශිර්වාද ගන්න. දෙවියන්ට පහන පත්තු කරන විතරක් නෙමෙයි, ඇත්තෙම බුදුහාඳුරන්ට මේ ටික ඔක්කොම කළ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒක තමයි දෙවියන්ට කරන ලොකුම පින. දෙවියෝ සතුටු වෙන්නේ ඒකට. දැන් අපි දන්න සමහර හාමුදුරුවෝ තියෙනවා, සමහර දේවරුත් එක තියෙන සම්මතා තියෙන අය ඉන්නවා. ඒගොල්ලන් නිතරම කියන්නේ දෙවියන්ට පූජා කරන්න එපා, තේරුමක් නැහැ, මේ ටික ඔක්කොම බුදුහාමුදුරන්ට පූජා කළා මට පින් දෙන්න කියලා. දෙවරු කියන්නේ එහම දෙවියන්ට පූජා කරාට දෙවියට ඒක පිනක් වෙන්නේ නැත්තේම. ඒ පින වැඩි වෙන්නේ, එයාට ශක්තියක් වෙන්නේ ඒ ටික ඔක්කොම බුදුහාමුදුරන්ට පූජා කළා ඒ පින මෙයාට අනුමෝදන් කරලා. ඒක තමයි ලොකුම පින කියලා. එතකොට තමයි වැඩිපුර තමට ආරක්ෂාවක් කියන්නේ. ඒ නිසා මේ දේවල් කරනකොට අපේ ජීවිතවල ලොකු යහපතක් අපට වෙනවා, අපිට එන කරදර හුඟක් අඩු වෙනවා. ඒත් එක්ක ජීවිතයේ දිනදා කරදරෙන්න පුළුවන්, ලෙඩ දුක් වෙන්න පුළුවන්, අතවසු වීම වෙන්න පුළුවන්, අපිට තියෙන දේවල් දේපළ නැති වෙලා යන්න පුළුවන්. ඒ වුණත් අපි මානසිකව වැටෙන්න හොඳ නැහැ ඒක. මානසිකව දුර්වල නොවන විදිහට මේ වගේ ශක්තිමත් දහමක් තමන් ස්ථාපර කරගන්න එකයි ජීවිතේ ප්‍රධානම දේ. මේ රයිට් වියු එක කියන එක, රයිට් විෂන් කියන එක, සම්මාදිටිය කියන්නේ මේක ඇත්තෙන්. ඒ සම්මාදිටියත් එක්ක යන යෝනිසු මානසිකාරය අපේ ජීවිත නැති කරගන්න. ඉතින් ඒ සඳහා ඔබ හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන උඟක් කාලයක් ගියානේ. අපි අදට මෙතනින් සමාප්ත කරමු. හොඳයි, එහෙනම් බොහොම පිං සහභාගී වුණාට මේ ධනසහාය. එහෙනම් මේ අදිටින් තව තවත් මේ වගේ පිං දහම් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. එහෙනම් අපි දෙවියන්ට ඥාතින පිං අනුමෝදන්. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. එත්තාවතා ච අම්හෙහි සම්බදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්තේ සිද්ධියා. හොඳයි, සිරුවන් සරණයි.